නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛියවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යේහි කේචි බෙංකවේ අතීත මන්දානං කුල පුත්තා සම්මා අගාරස්මා අනගාරියං පම්බජින්සෝ සම්බේතේ චතුන්නං අරිය සංචානං යථා භෝතං අභිසමාය යේහි කේචි බෙංකවේ අනාගත මන්දානං කුල පුන්තා සම්මා අගාරස්මා අනගාරියම් පබ්බජිස්සන්ති සම්බේතේ චතුන්නං අරිය සච්ඡානං යථා භෝතං අභිසමාය යේහි කේචි බෙංකවේ ඒතරහි කුලපුන්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පම්බජන්ති සම්බේතේ චතුන්නං අරිය සංචානං යථා භූතං අභිසමාය ශ්‍රද්ධාවන්ත පින්තුනි විහාරවාසී ගරුතර මහ සංඝරත්නයේ අවසරයි 2018 වර්ෂයේ වෙසක් පුන් පොහොදා බුද්ධ වර්ෂ විදියට ගතොතින් 2562 වෙනි බුද්ධ වර්ෂය ආරම්භ වෙන අවස්ථාවේ තින් පිනතුන් වෙසක් පොහොය නිමිත්තෙන් තමයි අද මේ සිල් අරගෙන ඉන්නේ. ඉතින් ඔබ හැම දෙනෙක්ම බොහොම පින්වන්තයි. මේ පින්වන්තකම නිසාම තමයි තමන් ඉපදිච්ච රටෙන් බොහෝ දුර බැහැර වෙල්ලත් මේ වගේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඔබ අමතන කොට නිතර කියන වචනයක් තමයි පින්වන්තයි කියලානේ. ඒ පින්වන්තකම අපි බලන්නේ මොන වගේ කරුණු දිහා බලලද? කෙනෙක් පින්වන්තයි කියලා අපි කියන්නේ මොන හේතු මතද? ඔව් ඇත්තෙන්ම බණහන්න පුළුවන් පරිසරයක බණහන්න පුළුවන් මානසිකත්වයකට සූදානම් වීමම තමයි පින්වන්ත කියලා කියන්නේ. ඒක පින්නතනේ සරල පින්කමකින් ලැබෙන දෙයක් නෙවෙයි. සුගතියක් ලැබුණ විතරක් නෙවෙයි. අංගපලත්වයෙන් යුක්තව හොඳ වාසනාවන්ත ජීවිතයක් ලැබලා ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ ආභාෂය ලැබලා ධර්මයේ ශ්‍රවණය කරන්න සුදුසු වටාපිටාවක ඉපදෙන ලැබීමම තමයි මේ පින්වන්තකම කියලා කියන්නේ. ඉතින් ඔබ ඒ ගැන දිනපතාම හිතන්නට ඕන. අපට බොහෝ විට හිතෙන්නේ තමන්ගේ ජීවිතේ නොලැබිච්ච දේවල් ගැනනේ. තමන්ට තියෙන අඩුපාඩුකම් ගැන, ලෙඩ රෝග ගැන, නැති වුණු අහිමුණු දේවල් ගැන තමයි අපි බොහෝ විට හිතන්නේ. නමුත් වෙනතුනේ ඊට වඩා මහා සම්පතක්, මහා වස්තුවක් අපි ජීවිතේ ලබලා තියෙනවා. ඒ තමයි බුද්ධෝත්පාද කාලය, වාසනාවන්ත මනුස්සාත්ම භාවය, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්නට වටපිටාවක් අපි ලබලා තියෙනවා. ඇතැම් විට මේ බණ ඇහෙන දුර ප්‍රමාණය වුණත් සමහර අය ඉන්නවා ඇති. නමුත් එයාට පිනක් නැහැ මෙතෙන්ට ඇවිල්ලා බණක් අහන්නට. ඒකට සුදුසු වාතාවරණේ නැහැ. ඔබ ඒ සියලුම අවස්ථා පසු කළා. ඒ සියලුම අභියෝග පසු කළා. ඔබ මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ මේ මහා පින කානිසංසය විදියට. ඉතින් අතීත පින විදියට ඒ ටික ලැබෙන වගේම මේ මොහොතේත් ඔබේ ළඟ යම් කිසි ගුණාංග ටිකක් තියෙනට ඕන. ඒ මොනවද? දැන් මේ පින් ටික ඔක්කොම ලබාගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා නිඳ ගියොත් මොකද වෙන්නේ? ඈ? හරියට ඔක්කොම වතුර ගියා වෙනවනේ. ඒ නිසා දැන් මෙතෙන්දී හොඳ අවදියෙන් ඉන්නට ඕන. ඇතැමිට අවදියෙන් හිටියත් අවධානය වෙන තැනකට ගියොත් ඒත් පින් තුනේ මේ සද්ධර්ම නියම විදියට අපේ ජීවිතේට ලැබෙනවා. නිතරම සිහියෙන් නොනින් අවදියෙන් ඉඳමින් තමයි මේ ධර්මයෙන් අපි ප්‍රයෝජන ලබන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කමේ විශේෂයෙන් දායකත්වය දරන්නේ ලීලා ගුරුසිංහ මහත්මිය, තමන් නමින් මියගිය ආදරණීය සහෝදරිය ඉන්ද්‍රාණි සමරකෝන් මහත්මිය වෙනුවෙන්, තුන් මාසයට කලින් මියගිය තමන්ගේ සොහොයුරිය වෙනුවෙන් කරන පින්කමක් විදියටයි මේ පින්කමේ අනුග්‍රහය දක්වන්නේ. එනිසා එතුමිය බලාපොරොත්තු වෙන විදියට ඉන්ද්‍රාණී සමරකෝන් තමන්ගේ ආදරණීය නංගිට මේ පින අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනේ, විශේෂයෙන්ම අද ලංකාවෙත් මේ වෙසක් පොහොය සමරපු අවස්ථාවේ, ඉතින් ලෝකේ බොහෝ දුර බැහැරවිලත් ඔබ ඒ දිනේම වෙසක් පොහොය සමරන ලැබීම ඔබේ ජීවිතේ ලොකු භාග්‍යයක් කොට සලකන්න. ඉතින් කුඩා කාලේ පටන්ම වෙසක් පොහොය දවසක් එනකොට ඔබ දන්නවා අපි කොච්චර සතුටෙන් ශ්‍රද්ධාවෙන්ද ඒ පින්කමට සහභාගී වුණේ කියලා ඔබට කුඩාවදී මතක් වෙනකොට සිහිපත් කරගන්න පුළුවන් නේද? ඉතින් ඒ හැඟීම මැති කරගෙන අදත් අපි මේ ධර්මයේ හැසිරෙන්නට ඕන. පින්තුනේ, බුදුරජාණන් වහන්සේ කරපු කැපවීම ගැන අපි මෙබඳු අවස්ථාවකදී සිහිපත් කරන්නට ඕන. පින්තුනහල තියෙනවා එදා දීපංකර පාදමෝලියේදී ඒ සුමේද තාපසය වශයෙන් ඉන කාලේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ, ගෞතම බෝසත්යන් වහන්සේ එදා දීපංකර පාදමෝලියේ අවස්ථාවේදී උන්වහන්සේට තිබුණා රහත් භාවයට පත් වෙන නිවන් දකින්න. ඒ අවස්ථාව වන විට, ඒ නියති විවරණ ගන්න අවස්ථාව වන විට සුදුසුකම් රැසක් සම්පූර්ණ කළ තියෙනට ඕන. මොනවද ඒ සුදුසුකම්? ඒ තමයි මනුසාත්ම භාවයක ඉන්නට ඕන, ඒ වගේම පිරිමියාත්ම භාවයක ඉන්නට ඕන. ඒ වන විට බුදුරජාණන් වහන්සේ කෙනෙක් යබ්ියස ඉන්නට ඕන, රහත් වෙනට තරම් පාරමිතා පුරලා තියෙනට ඕන, පංචාභිඥා අට සමාපatti ලබලා තියෙනට ඕන, ජීවිත පරිත්‍යාගය කරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙනට ඕන. මෙන්න මේ වගේ කරුණු රාශියක එකතුවකින් තමයි ඒ අවස්ථාවේ නියති වරණ ගන්නෙ. එතකොට රහත් වන්නට පුළුවන් සියලුම සුසුකන් තිබිලා තමයි උන්වහන්සේ ඒක අත්හැරලා සම්බුද්ධත්වය සඳහා පාරමිතා පුරන්න පටන් ගත්තේ. පින්නතුනේ, එදා ඒ සුමේද තාපසතුමා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයට එනකන් කිසියම් දුක් ටිකක් වින්දනම්. ඒ දුක් ටික වින්දේ උන්වහන්සේගේම කෙලෙස්වල අඩුපාඩුකම් නිසා. නමුත් පින්නතුනේ, එතෙන් පටන් ඒ රහත් භාවය ලබා ගන්න තිබෙච්ච අවස්ථාවේ පටන් මේ ආත්ම භාවය දක්වා සාරාංශික කනපලක්ෂයක් පෙරම් පුරලා මේ සම්බුද්ධෝත්පාද කාලයේ උන්වහන්සේ ගත කරන අවස්ථාවේදී යම් කිසි කායික මානසික දුකක් වින්දනම් ඒ ටික ඒ දුක් ටික වින්දේ කවුරු වෙනුවෙන්ද? ඒ දුක් ටික වින්දේ අපි නිසා. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන අපි. ඒක උන්වහන්සේගේ වරද නිසා නෙවෙයි. උන්වහන්සේ ඒ ටික වින්දෙන සිද්දෝණි අප වෙනුවෙන් නැවත මේ සසර කතරට බැස්ස නිසා. එනිසා පින්නතුනේ, අපි බුදුහාඳුර ගැන නිතරම අපි හිතන්නට ඕන ඒ කරපු කැපවීම ගැන. එතන පටන් උන්වහන්සේ ඇස් දන් දීපු ප්‍රමාණය ගැන සඳහන් වන්නේ මේ හසේ තියෙන තාරකාවලට වඩා ඇස් දන් දුන්න කියලා. තමගේ ශරීරයේ හැම මස් දන් දීලා තියෙනවා මේ මහා පෘථුවේ පස් වලට වඩා. මහා සාගරයේ ජලයට වඩා තමන්ගේ ඇඟේ ලේ දන් දීලා තියෙනවා. ඒ වගේම මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. දැන් මේව කියනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වැඩිපුර කියනවායි කියලානේ. අතිශයෝක්තියෙන් කියනවා කියලා හිතන්නේනේ. නමුත් පින්නොත්නි, මේ කියන්නේ වෙන උපමා නැති නිසායි මේ උපමා අරන් තියෙන්නේ. සාගරයට වඩා උපමාව ගන්න තියුණා නම් ඒක තමයි ගන්නෙ. ඒ නැති නිසා ගන්න පුළුවන් ඉහළම උපමාව තමයි ගත්තේ. නමුත් ඊටත් වඩා ප්‍රමාණයක් මේ සසරෙන ගමනේදී විශාල කැපවීමක් කරලා තියෙනවා. ඉතින් ඒ කැපවීම ගැන ඔබ හිතන්නට ඕන. උන්වහන්සේට කෘතඥතාවය දක්වන තමන් මොකද කරන්න ඕනේ කියලා හිතන්නට ඕන. ඉතින් ඒ විතරක් නෙවෙයි, බුදුහාඳුර පිරිනමන පවදාස් ඉඳලා වසර 2500 ට අධික කාලයක් ස්වාමින් වහන්සේලා ලෝකෝ පරිත්‍යාගයකින් මේ ධර්මය රැගෙන ආවා. අපට බොහෝ විට අපේ කෘතගුණ දක්වන්නේ මේ ජීවිතය අපට උදව් කරපු අයටනේ. අපේ අම්මට තාත්තට, ගුරුවරුන්ට, රැකියාවක් කරන් දීපු අයට, බෙහෙතක් හේතක් දුන්න අයට තමයි අපි බොහෝ විට සැලකන්නේ. නමුත් වෙනතුනේ ඊ අපේ සැලකෙන හැමදෙනාම මේ අපේ ජීවිත කාලය අපේ අවුරුදු 50ක 60ක 70ක ජීවිතය තුළ අපට උදව් කරපු අය. ඒ විතරක් නෙවෙයි, හැමදෙනෙක්ම අපට උදව් කළේ අපි මේ ලෝකේ බිහුණාට පස්සේ. නැත්නම් අපි මව කුසේ පිළිස්සෙන ගත්තට පස්සේ. නමුත් වෙනතුනේ අපි මේ ලෝකේ බිහි වෙන්නත් කලින් ඉඳන්ම ලෝකේ යම් කිසි කෙනෙක් අපට අපි ගැන හිතලා වැඩ කටයුතු කළ තියෙනවා නම් ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලා අතීතයේ හිටිය ස්වාමීන් වහන්සේලා වසර 2600කට ආසන කාලයක් මේ අනර්ග ධර්මය රැකගෙන ආවා. මෙන්න මේ ස්වභාවයේ තේරුම් ගත්තු අතීතයේ හිටිය ශ්‍රද්ධාවන්ත අය මේ කැපවීම නිසා කරන්න පුළුවන් සියලුම කැපවීම පරිත්‍යාගයන් ශාසනය වෙනුවෙන් කළා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හිටිය රජවරුන්ගේ පටන් සාමාන්‍ය කෙනා දක්වාම මේ කැපවීම කළා. අපේ රටේ හිටිය රජවරු වාර ගානක් ඒ කාලවල මුළු ලංකාද්වීපයම මේ ශාසනයට පූජා කළා තියෙනවා. වළගම්බා රජතුමා වගේ අය ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන් කටාරම් කොටලා සංඝයාට පූජා කළා තියෙනවා. වළගම්බා රජතුමා රාගජ නියෝගයක් නිකුත් කළා තියෙනවා. ඒ ගම්මල අය තමන්ගේ ගම්මල තියෙන ගල්ලෙන් කටාරම් කොටලා ශාසනයට පූජා කරන්න කියලා. එහෙම නොකරොත් ඒ ගම්මලින් දඩ නියම කරනවා කියලා සඳහන් කළා තියෙනවා. ඒ තරම් බලකල්ලයක කළා තියෙනවා. ඉතරන්නේ සමහර ඇමතිවරු වැව් පූජා කළ තියෙන ශාසනයට, සමහර අය කුඹුරු, සමහර අය ඉඩම්. මේ වගේ තමන්ට කරන්න පුළුවන් සියලුම පරිත්‍යාගයන් කළා. කැටියම් කරුවෙක් නම්, ගල්වඩුවෙක් නම් තමන්ගේ නිර්මාණයේ හැකියාවලින් සම්පූර්ණයෙන්ම ඒක ශාසනය වෙනින් කැප කළා. කවි කියන්න පුළුවන් කෙනෙක් නම් තමන්ගේ කටහඬින් මේ ශාසනයට සේවය කළා. හැම අංශෙම පිනොතින කරන්න පුළුවන් හැම පැත්තෙම මේ ශාසනයට පරිත්‍යාගයන් කළා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ගෙදර ගහක කොළක ගෙඩියක් හැදුනත් මුලින්ම බලන්නේ මම මේක ස්වාමින් වහන්සේලාට පූජා කරන්න ඕන, දානෙට පූජා කරන්න ඕන, බුද්ධ පූජා තියන ඕන කියලා තමයි ඊටාම පිරිසුදු හිතින් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි නිතරම සඳහන් කරන කාරණයක් අපේ අතීත අම්මල තාත්තලා තමන්ට දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඇතැමිට දරුවෝ ලැබෙන්නත් කලින්ම ප්‍රාර්ථනා කරනවා මට අනේ හොඳ පින්වන්ත වාසනාවන්ත නුවණැති දරුවෙක් ලැබෙන්න කියලා. ඇයි ඒ? ඔව්, ඒ දරුවා සාසනයට පූජා කරන්න වෙනතුනි. ඉතින් ඒ කොච්චර පරිත්‍යාගයක්ද නේ? ඔබට හිතනවත් පුළුවන් දෙහෙම. ඔබේ දරුවෙක් සාසනයට පූජා කරන්න නෙවෙයි ඇතැමිට දවසක් ඇවිල්ලා පන්සලේ වැඩ කරන්න කිව්වා. ඒ තරම් ඔබට අමාරු ඒ දවසක් නිදහස් කළේ වන්නේ. ඉතින් ඒ වගේ ලෝකකින් අපි තමන්ගේ කුසෙන් බිහි වෙන, තමන්ගේ ලේන් මෙලොවට ජනිත වෙන දරුවෙක් සම්පූර්ණම සාසනික කටයුතු සඳහා යොමු කරනවායි කියලා කියන්නේ ඒක සරල පරිත්‍යාගයක් නෙවෙයි පිනතනේ. ඒක කරන්නේ ඉතාම අමාරු දෙයක්. ඉතින් ඒ වගේ පරිත්‍යාගයන් අපේ අතීත අමල තාත්තල කළා තියෙනවා. ඉතින් එවැනි පරිත්‍යාගයන් කරපු අතීත සංඝයා, අතීත අමල තාත්තල අතුරින් ඔබ අද සාසන වෙනුවෙන් කරන පරිත්‍යාගය මොකද්ද කියලා බලන්න ඕනකෝ. ඔබට කොයි තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් පින්නතුනේ මේ පරිත්‍යාගය අපි කරන්නේ එක අතකින් සාසන ඉදිරියට යන්න විතරක් නෙවෙයි, අපටත් ලොකු පිනක් අපේ ජීවිතය තුළ ඇති කරගන්නයි මේක කරන්නේ. ඉතින් මේ කරුණු ගැන අපි නිතර හිතන්නට ඕන පින්නතුනේ. ඉතින් එහෙම ආරක්ෂා කරපු සද්ධර්මය තමයි අද මුළු ලෝකෙම තේරවාදී බුදුදහම විදිහට තියෙන්නේ. ඉතින් ශ්‍රද්ධාවන්ත අමල තාත්තලා ස්වාමීන් වහන්සේ කෙනෙක් දිහා බැලුවේ තමන්ගේම දරුවෙක් දිහා බලනා වගේ බැලුවේ. ඉතාම මෛත්‍රී සහගතව ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහලා තමන්ගේ ජීවිතය පෝෂණය කරගත්තා ඒ අතීතයේ පටන් වැඩ සිටි අපේ අතීත අමල තාත්තලා. ඉතින් ඒ ගැනත් ඔබ නිතර හිතන්නට ඕන. ඒ කෘතඥතාවයට, ඒ කළ උපකාරයට අපට කරන්න පුළුවන් ප්‍රතිඋපකාරය තමයි ප්‍රධානම දේ. තමන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මොකද්ද කියලා ඉතාම පැහැදිලිව තේරුම් ගන්න ඕන. මෙන්න මේක තමයි පළවෙනිම දේ. අපි හුඟක් මහන්සි වෙන ඉක්මනට මේක ප්‍රැක්ටිස් කරන්න නේද? ඉක්මනට මේක පිළිපදින තමයි අපි හුඟක් මහන්සි වෙන්නේ. නමුත් පින්නතුනේ අපි වඩාත්ම බුද්ධිමත් නම් අපි කරන්න ඕන දේ මොකක්ද දන්නවද? හරීම පැහැදිලිව බුදු දහමයි අනිත් දහමයි අතර වෙනස හොඳට පැහැදිලිව හඳුනා ගන්නවා. යම් කිසි කෙනෙක් බුදු දහම නම් යමක් කියනවා නම් මේ කියන්නේ ඇත්තටම බුදු දහමද බුදු දහම වගේ දෙයක්ද කියලා තමන් තේරුම් ගන්න දක්ෂ වෙනවා. තමන් බුද්ධිමත් වෙනවා. විශේෂයෙන් මේ වගේ රටවල ඉන්න අය බොහෝ දෙනෙක් බුද්ධිමත් අය නේද? ඔබ හුඟා බුද්ධිමත් අය ඇසුරු කරලා ඒත් එකට වැඩ කටයුතු කරලා බොහෝ දුර ගමනක් ආපු අය. ඉතින් ලෝක ගෝලේ භාගයක් මනිත් පැත්තට ආපු අයනේ. දවසක් විතර උඩ ෆ්ලයි කරලා ලොකු දුර ගමනක් ආපු අය ඔබ. ඉතින් ඔබ ධර්මයේ ළඟදී ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා දහමේ යම්කිසි කරුණක් කියනවා නම් ඇත්තටම මේක දහමට ගැළපෙනවද නැද්ද කියන කරුණ ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ තමන් පිළිපදින දහමේ නියම ප්‍රයෝජන තමන්ට ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒකට හේතු වෙන කරුණ ටිකක් තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්තුණි. අද අප සාකච්ඡා කරන සූත්‍රය තමයි කුලපුත්ත සූත්‍රය. කුලපුත්ත කියන මේ සූත්‍රය එන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකාය කියන පොතෙහි සත්‍ය සංයුත්තේ කියන කොටසට තමයි මේක අයිති වෙන්නේ. මොකද සූත්‍රය? කුලපුත්ත සූත්‍රය. කුලපුත්ත කියන්නේ සාමාන්‍යයෙන් කුලපුත්‍රයා කියන්නේ ගිහිගෙන් නික්මිලා පැවිදි වෙන කෙනාට තමයි කුලපුත්‍රයා කියලා කියන්නේ. ඉතින් බුදුහාඳුර මේ සූත්‍රයේ දේශනා කරනවා යේහි කේති බික්කවි අතීත මද්දහනං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියම් පබ්බජින්සෝ සබ්බේතේ චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අභිසමාය කියලා. අතීත යම් කිසි කුලපුත්‍රේ තමන්ට ගිහිගේ තියෙන සම්පත් එක අත්හැරලා පැවිදි වුණා නම් අන්නේ පැවිදි වෙන්නේ කුමක් සඳහාද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන හැඟීමෙන්. මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම සඳහායි ගිහිගෙන් නික්මල පැවිදි වෙන්නේ කියලා. දැන් ගිහිගෙන් නික්මල පැවිදි වීම ගැන කියනකොට අපි දැනගත යුතු කාරණා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් පහරාදේක නසුරයන් දේශනා කරනවා සතර දිසාවෙන් මොහොතට එන ගංගා ඇවිල්ලා මොහොතට වැටුණාට පස්සේ එකම මොහොත දිය බවට පත් වෙනවා. අන්න ඒ වගේම පහරාද අසුරේන්ද්‍රට බුදුහාමුදුරුවෝ කියනවා සිව් කුලෙන් පැවිදි වෙන අය මේ ශාසනයට පැවිදුණාට පස්සේ එකම ශ්‍රමණ පුත්‍රයන් බවට පත් වෙනවා කියලා. අර මුලින් තිබෙච්ච නම් ගොත් ඔක්කොම ටික අත්හැරලා එයා ශ්‍රමණ පුත්‍රයන් එකම බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා කියලා. දැන් කාලේ වුණත් ඔබට දැක ගන්න පුළුවන් පන්සල ගැතැමිට ඒක පන්සලේ නොයේ ප්‍රදේශ වලින් පැවිදි වෙච්ච සායනහසලේ ඉන්නවා. ඇතැමිට රටවල් ගානකින් පැවිදි වෙච්ච අය ඒක පන්සලේ ඇතැමිට එක්ක ගොඩනැගිලා වාසය කරනවා. හරියම සමගින් වාසය කරනවා. ස්වාමීන් වහන්සේලාට එහෙම හුඟක් එකට ඉන්න පුළුවන්. මොකද ඒක ධර්මයත් එක්ක ඉන්න නිසා. දැන් මට සිහිපත් වෙනවා අපි ඉගෙන ගන්න කාර්ය උසස් අධ්‍යාපන ලබන කාලේ අපි එක කාමරේ මෙන්න මේක වගේ මෙන්න මේ වගේ භාගයක විතර කොටසක මේ වගේ කොටසක මේ අපේ සායනාසල 7 දෙනෙක් හිටියා. එක කාමරේ අවුරුදු 4ක් අපි එක කාමරේ 7 දෙනෙක් හිටියා. ඉතින් ඇත්තමයි සමහර වෙලාවට සහෝදරයන්ටත් වඩා බොහොම ලෙන්ගතුව මෛත්‍රී සහගතව උනට උදව් කරමින් වාසය කළා. ඒක මේ ශාසනයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. අනිත් දේ තමයි මේ ශාසනයට පැවිදි වෙනවා ඉහළ කුලවලින් අය. ඒ වගේම පහළ කුලවල අයත් පැවිදි වෙනවා. ඒතරනේ හුඟා ධනවත් අයත් මහාන වෙනවා. එච්චර ධනෙ නැති අයත් මහාන වෙනවා. හුඟා ප්‍රසිද්ධ අයත් මහාන වෙනවා. ප්‍රසිද්ධ නැති අයත් මහාන වෙනවා. දැන් බොහෝ විට අපේ ලක්ෂණයක් තමයි හොඳ ප්‍රසිද්ධ ධනවත් කෙනෙක් මහාන වුණොත් අපි හරි ආඩම්බර වෙනවනේ. අහවල් කියන අහවල් ප්‍රසිද්ධ කෙනා, අහවල් රටේ ඉන්න කෙනා, අහවල් ක්‍රීඩකයා, අහවල් කෝටිපතිය මහාන වුණා කියලානේ අපි හිතනවනේ. ඇතැමිට දුප්පත් කෙනෙක් මහාන වුණොත් එච්චර හැඟීමක් නෑ අපට නේ. එතකොට වටින්නේ අර පොහොසත් කෙනා මහාන වෙන එකද දුප්පත් කෙනා මහාන වෙන එකද? පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඔටුන්නයි අසිපතයි අත්හැරලා මහාන වුණත් දැකැත්තයි ගොයන්ට් එකයි අත්හැරලා මහාන වුණත් ඒ දෙන්නාගේම නික්මීම අබිනිෂ්ක්‍රමණය මම සමාන කොට සලකනවායි කියලා. රජතුමාට රජමාලිගාව වගේ තමයි දුප්පත් කෙනාට තමන් ඉන්න නිවස මාලිගාවක්. රජතුමාට තමන්ගේ රාජකීයත්වයේ වෘත්තිය වටිනා වගේම දුප්පත් කෙනාට තමන්ගේ ගොවිතැන වටිනවා. ඒ නිසා අත්හැරලා එනකොට පින්නොත්නි ලොකුද පොඩිද කියලා කතාවක් නැහැ. ඔව් ඒ තමන්ට තියෙන දේ අත්හැරලා එන්න කාටත් අමාරුයි. ඒ නිසායි අමාරු දේෙන් අත්හැරලා එන එක පින්නොත්නි ලෙහෙසි දෙයක් නෙවෙයි. ඇතැම්මිට සමහර අය නම් කියනවා ඉතින් කුඩා කාලේ මහන්නේ කෙච්චර අමාරු නෑ ඉතර දේපලත් නෑ එහෙම කියලා. නමුත් වෙනතුනේ එහෙම සරල දෙයක් නෙමෙයි මේක. ඒකේ කටින් උත්සාහය තියෙන්න ඕන. අනෙක් අතින් ලොකු පිනක් තියෙන්න ඕන. එක දිනයක් හරි සිවුරක් දරාගෙන මේ ශාසනයේ ඉන්න. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අතීතයේ යම් කිසි කෙනෙක් පැවිදි වුණා නම් ඒ පැවිදි උනේත් මේ චතුරාර්ය සත්‍ය සඳහාමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අනාගතයේ යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇතුළත් වෙනවා නම් ඒ ඇතුළත් වෙන්නේත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසමයි. වර්තමානයේ යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇතුළත් වෙනවා නම් ඒ ඇතුළු වෙන්නේත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි කියලා. අනිත් කාරණය තමයි පින්නතුනි යම් කිසි කෙනෙක් පැවිදි වුණාම විශේෂයෙන් ප්‍රසිද්ධ කෙනෙක් පැවිදි වුණාම අපි හිතන්නේ ඒක ශාසනයට ලොකු වාසියක් කියලානේ. ශාසනයට ලොකු නම්බුවක් ශාසනයට ලොකු ප්‍රතිලාභයක් කියලා තමයි අපි හිතන්නේ. නමුත් පින්නතුනි අපි එහෙම හිතන හොඳ නැහැ. ඇයි ඒ? මේ ශාසනයට පුද්ගලෙක් පැවිදුණාය කියලා ශාසනයට 아무තු බැබලීමක් නැහැ. යම් කිසි කෙනෙක් පැවිදුනොත් ඒ පැවිදි වෙච්ච කෙනාට බැබලීමක් මිසක් මේ ශාසනයට 아무තු බැබලීමක් අවශ්‍ය නැහැ. ඇයි ඒක? මේක මිනිස්යන් විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන්ගෙන් ප්‍රශංසා ගරු සැලකිලි ලැබෙච්ච ශාසනයක් මේක. ඉතින් එවැනි ශාසනයක මේ සාමාන්‍ය කටිකාරයකට සල්ලි තියෙන කෙනෙක් මහණු නැහැ කියලා මේකට 아무තු වාසියක් නැහැ. එනිසා මේ ශාසනයෙන් අපි නිතරම ගන්න දේ තමයි අපේ ශාසනයෙන් පිරිසරණක් ලබා ගන්න ඕනේ. බොහෝ දෙනෙක් පින්තුනි ඇතැම් විට ශාසනික නාමයෙන් කරන දේවල් වලින් බලන්නේ තමන්ගේ පෞරුෂය දිනු කරගන්න, තමන්ගේ කීර්තිය දිනු කරගන්න මේ තෙරුවන පාවිච්චි කරනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ සමහර අය පාවිච්චි කරන්නේ තමන් බැබලෙන්න. ඇතැම් විට තමන්ගේ කීර්තිය සඳහා. නමුත් පින්තුනි ඒකෙන්ම පේනවා අපි ධර්මයෙන් බැහැර වෙලාය කියලා. නිතරම අපි තෙරුවන ඉදිරිපස තියාගෙන අපි ඒ තෙරුවනේ ආලෝකය ලබනවා වඩපත් වෙනවා. ඒ ශාසන නිසා අපි ආලෝකයක් ලබනවා මිසක් අපේ තියෙන ගුණාංග ටික දිනු කරගන්නවා මිසක් ශාසනය ස්මතු කරගෙන අපි අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්න යන්න හොඳ නෑ අපි. එහෙම වුණොත් පින්තුනි ඒකෙන් අපිට නියම ශාසනික උරුමය ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මතු අනාගතයේත් මේ ශාසනය අහිමි වෙන්න ඒක අපට හේතුවක් වෙනවා. එනිසා නිතරම තමන් අවංකව බලන්න තමන් ශාසනයක නාමයෙන් කරන ක්‍රියාවලින් ඇත්තටම තමන් ඉස්මතු වෙනද බලන්නේ මේ තෙරුවන ඉස්සරහට තියනද තමන් උත්සාහ කරන්නේ කියලා. තමන් ධර්ම දේශනාවක් කළත්, බණක් ඇහුවත්, දානයක් දුන්නත්, විහාරස්ථානයකට උපකාරයක් කළත්, ලොකු දානයක් දුන්නත් මේ හැමතැනදීම තමන් අවංකව බලන්න මේක කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ මං ඉස්මතු වෙන්නද මේ ශාසනය තවත් බොහෝ කලක් ජීවත් කරවන්නද තමන් උත්සාහ කරන්නේ කියලා අවංකව බලන්නට ඕන. නියම විදිහට නම් පේනතුනි තමන්ගේ මාන්නේ, තමන්ගේ සක්කාය දෘෂ්ටි අඩු වෙනට ඕන මේ දහම් මගේ ඉඳීම සමගම. ඒක අපි ඉතාමත් සංවේදීව කල්පනාවෙන් ඉන්න ඕන දෙයක්. නැත්තම් අපටම දන්නේ අපි දහම් මගින් බැහැර වෙනවා. මේ කාරණා ඉතාම වැදගත් කාරණයක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා ගැන සාකච්ඡා කරලා බලද්දී අපට ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ මොකද්ද? එක පැත්තක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝක සම්මුතිය තුල ඉඳගෙන සම්මුති ලෝකයේ තුල සාර්ථක වෙන ආකාරය ගැන. අනිත් කාරණේ තමයි මේ සම්මුති ලෝකයේ ඉක්මවලා තියෙන පරමාර්ථ සත්‍ය තේරුම් ගැනීම කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්ම දේශනාවක් කළත්, දීර්ඝව ධර්ම දේශනාවක් කළත් මේ දෙකම ඉස්මතු කරන්න උත්සාහ කළා තියෙනවා. සමහර අය වනහන අය කියන දෙයක් තමයි අනේ ඔය ගැඹුරු කාරණා අපට ඕනේ නැහැ. ඔය මෙලොව ජීවිතේ සාර්ථක වෙන සාමාන්‍ය කරුණක් කිව්වා මැටි කියලානේ. එහෙම නේද බොහෝ දෙනා කියන්නේ? ඔය ගැඹුරු එහෙම ඒව අපට ඕනේ නැහැ. අපට ඕනේ මේ දිනදා සතුටෙන් ඉන්න. එහෙම දෙයක් කිව්වා මැටි කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ නේ. ඔබේ අදහස මොකක්ද ඒ ගැන? ආ? පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අහනකොට ඒ විමසලා බලනකොට හොඳට මේකේ වෙනස පේනවා පින්නතුනි. බුදුහාමුදුරෝ සතරපද ගාථාවක් කිව්වා. දීගණිකායේ තියෙන මහා දීර්ඝ සූත්‍රයක් කිව්වා. ඒ දෙකේදී මොනවහන්සේ කිසියම් ප්‍රමාණයකින් උත්සාහ කරනවා මේ ස්වර්ගගාමී මාර්ගය මොක්ෂ මාර්ගය දෙකම කියන්න. කෙටියෙන් හරි කියන උත්සාහ කරනවා. චතුරාර්ය සත්‍යෙන් සමහර තැනක හතරම තියෙනවා, සමහර තැනක දෙකක් තියෙනවා, සමහර තැනක එකක් හරි විස්තර කරනවා. ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. පින්නතුන් නැහැනේ දීගජාන කෝලිය කියන කුල පුත්‍රයා වරක් ව්‍යග්ගපජ සූත්‍රය දැක්වෙන විදිහට වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇයිල බුදුහාමරණ දේශනා කර සඳහන් කරන මොකද්ද බුදුහාමරණේ අපි මේ ගිහි වද්දරණ අය මල් මාලා දරණ අය සුවඳ විලුම් දරණ අය කාම භෝගී ජීවිත ගත කරන අය එනිසා අපි වගේ අය කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන්න කියලා. මෙලව ජීවිතය සාර්ථක වෙන්නයි පරලෝ ජීවිතය සාර්ථක වෙන්නයි කියන්න කියලා. බලන්න පින්තුනේ එහෙම කියපු කෙනාට බුදුහාම මොකද දේශනා කරන්නේ? එක පැත්තකින් මෙලව ජීවිතය සාර්ථක වන්න උත්තාන සම්පදා, ආරක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. අනිත් පැත්තෙන් පරලෝ ජීවිතය සාර්ථක කරගන්න කියලා කියනවා. මොකද්ද? සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියලා. අවසන් වෙන්නේ උද්‍යබ්බේ ගාමිනී ප්‍රඥාවෙන් අවසන් කරනවා. අර කාම භෝගී ජීවිතයක් ගත කරන, මල් මාලා දරන, සුවඳ විලවුන් දරන මේ සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන ගිහියත් අහපු අනුශාසනාවක් අහපු අවස්ථාවේදී කියන්නේ මොකද්ද? අවසන් කරන්නේ උද්‍යබ්බේ ගාමිනී ප්‍රඥාව. දෙවියෙක් කැවිලා මංගල කරුණු වහනවා. මෙලව ජීවිතයේ පරලෝ ජීවිතයේ සාර්ථක වෙන මංගල කරුණ ලෝකයා ප්‍රශ්න කරනවා. ඒක බුදුහාම දේශනා කරන්න කියලා මංගල සූත්‍රය දේශනා කරද්දී අසේවනාච බාලානං පුබ්බේච කත පුඤ්ඤතාදී කරුණ වලින් පටන් අරගෙන අවසන් වෙනකොට කොහටද යන්නේ? අරිය සත්‍යාන දස්සනං ඒතම් මංගල මුත්තම. ඔව් පුට්ටස්ස රෝග ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජන්ති මං එතනින් ඉවර වෙන්නේ. කාරණිමෙත සූත්‍රයේ යම් සාන්තපදයක් හැමති කෙනාට යන්න ඕන මාර්ගය කියලා සක්කෝ උජෝජකිනගෙන් පටන් අරන් අවසන් වෙන කොහෙද? දිට්ඨින් චන උපගම්ම සීලවා දස්සනින සම්පන්නෝ කාමේසු විනයජේතං නහි ජාතු ගබ්බසේ යම් පුනරේදීති. නැවත මව කුසකට නොයලඹෙන විදියට අනුශාසනය තමයි අවසන් කරන. බලන්න පින්නතනි. බුදුහාමුදුරෝ මහා කරුණාව තිබ වගේම මහා ප්‍රඥාවක් තිබුණා. ඒ නිසා ඇයි එහෙම බුදුහාම දේශනා කළේ? පින්නතුනි මේ ලැබිච්ච අවස්ථාව අතිශය භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාවක්. මේ අවස්ථාව ඔබ අනේ මට ගැඹුරුයි කියලා මේක මට ඕනේ නැහැ කියලා අත්හැරියොතින් ඔබට ඊළඟ මේක අහන්න ලැබෙන කවදද? ඊළඟට ඇතැම්මට අහන්න ලැබෙන්නේ බුද්ධාන්තර කල්ප 10000 ගණනක් ගිහිල්ලා ඇතැම්මට මේක මුණ ගැහින්. මේ අවස්ථාව ඔබෙන් ගිලිහිලා ගියොතින් මේ අවස්ථාව ඔබට මගහැරලා ගියොතින් ආයේ මේ සත්‍ය අහන්න තියා හිතනවත් අපට අමාරුයි පින්නතුනි. ඒ තරම් දීර්ඝ කාලයකට වරක් ලැබෙන අවස්ථාවක් ඒ නිසා ඒ ලැබෙන අවස්ථාව කොහොම හරි අපි උත්සාහ අරගෙන අමාරු දේ හරි නැවතනවත් අහලා අපි තීරණ ගන්නට ඕන. අපි මුලින් සඳහන් කළේ බුදුහාරංගේ ධර්මයේ කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ලෞකික ජීවිතය සාර්ථක කරගන්න විදිය. අනිත් දේ තමයි ඒ ලෞකිකත්වයේ ඉක්මවලා ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න විදිය. අපි කියන්නේ දැන් මන්ඩේන් ලෙවල්, සුප්‍රා මන්ඩේන් ලෙවල් කියලා දෙකක් තියෙනවා. මන්ඩේන් ලෙවල් කියන්නේ මේ එදිනෙදා සාමාන්‍ය තමට හැඩ පේන සාමාන්‍ය ලෝකය ගැන කියන විස්තරය. ඒක යන්නේ කම්මසකතා සම්මාදිටිය පදනම් වෙලා. හොඳට ජීවත් වෙන්න, දාන ආදී පින් දහම් කරන්න, අනිත්‍යයට සලකන්න, නැවත ආත්ම භාවයකට යනවා, ඒ ආත්ම භාවය සුගතිගාමි වෙන්න වැඩ කරන්න කියලා කියන්නේ. මේ දේශනා කරන ලෞකික සත්‍යය තුල තියෙන ලක්ෂණය මොකද්ද? මේ ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා කරන විග්‍රහය තේරුම තමයි අපට බාහිර ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකේ අපි ඉපදුනා. අපි මිය ගියාට පස්සෙත් මේ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. අපි මේ ලෝකේ ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිමිච්ච ලෝකේ අපි ඉපදුනා. අපි මිය ගියාට පස්සෙත් මේ ලෝකේ ඉතුරු වෙනවා කියන සම්මුතිය තමයි මේකේ තියෙන්නේ. තවත් කෙටියෙන් කියනවා නම්, සිවුම කියනවා නම් අපි දැන් අපි කියමු දැන් මෙතන මොකක් හරි දෙයක් තියෙයි කියලා. දැන් මේ පැතර මං හැරෙනවා. හැරෙනකොට මං අටපිරිකරන් දකින්නවා. මං හිතන්නේ මේ අටපිරිකර කලින් තිබ්බා. මං මේ ඔළුව මේ පැතර ගත්තත් මේ අටපිරිකර මෙහෙම තියෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මං හිතන්නේ මේ බාහිර පේන දෙයම තමයි තියෙන දෙයම තමයි මට පේන්නේ කියලා. ඕක තමයි සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ. දැන් අපි කවුරුත් එහෙමයි හිතන්නේ. දැන් මේ මේසේ ගත්තත් මේ ඉන්න හාමුදුරු ගත්තත් ඔබ හිතන්නේ මේ පිටස්තර හාමුදුරු කෙනෙක් ඉන්නෝ ඒ ඉන්න හාමුදුරුම තමයි මට පේන්නේ කියලා හිතෙන්නේ. ඒක අසත්‍යක්ම නෙවෙයි පින්නතුනේ සත්‍යක් තමයි. හැබැයි ඒක මට්ටමකට එනකම් විතරයි සත්‍ය. මෙන්න මේ සත්‍ය තමයි මුලින් බුදුහාම දේශනා කරන්නේ. මේ සත්‍ය තුල ඉඳගෙන තමයි පුළුවන් තරම් කුසල දහම් කරන්න, දන් දෙන්න, සිල් රකින්න, මෛත්‍රී භාවනා ආදී භාවනා කරන්න කියලා දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ සත්‍ය තුල ඉඳගෙන තමයි කම්මසගත සමාධියට කියන්නේ මේකට. ඒ නිසා හිත පිරිසිදු දේවල් කරන්න එපා, කළොත් අපාගත වෙනවා. ඒ නිසා හිත පිරිසිදුව තමන් කරන දේවල් නැවත සිහි කරනකොට පිරිසිදු සිතින් සිහි කරන්න පුළුවන් දේවල් කරන්න කියලා දේශනා කළා. මේ සත්‍ය තුල ලක්ෂණය තමයි දැන් ඔබ රුවන්වැලි සෑය වන්දනා කරන්න ගියයි කියමු. ඔබට මරණාසන්න මොහොතේ රුවන්වැලි සෑය මතක් වෙන්න පුළුවන්. සිරිපාද වන්දනා කළා වෙන්න පුළුවන්. රෝණැලි සෑයට වන්දනා කරා වෙන්න පුළුවන්. ජය ශ්‍රී මහා බෝධිය දළදා මාලිගාව යම්කිසි දානයක් දීපු ආකාරය කොහොම මතක් වෙනවා. මතක් කරනකොටම ඔබ ඒ සිද්ධිය එහෙම නැවත හිතින් නිර්මාණය කරනවා. ඊට අනුව ඔබගේ ආයතන පහළ වෙලා නැවත ඒ වගේ සැප දුක් විඳින්න පුළුවන් පරිසරයක, සුගතිගාමි පරිසරයක ඔබට ඉපදෙන හේතු වෙනවා ඒක. හැබැයි ඔබ දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. ඔබ මෙතෙන්දී ඔබේ හිතේ තියෙන පුඤ්ඤාභි සංඛාර. හැබැයි ඒ පුඤ්ඤාභි සංඛාර උනත් කොතින් දහට ගත්තේ? අවිද්‍යාපත්‍ය සංඛාර. සංඛාර කියන්නේ මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාල සංඛාර. අපි යමක් සිහි කරනකොට ඒ සිහි කරන්නේ ඇතේ කියලා දේ හැඟීමෙන් නම් ඒ කියන්නේ අපි හොඳ දෙයක් සිහිපත් කළත් තමන් භවය තුලමයි ඉන්නේ. තමන්ට එකෙන් සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි තමන් දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. තමන් කළාවෝ පින්කමක් ගැන සිහිපත් කරනකොට හිත පිරිසුදු ඉඳගෙන ඉන්න අවස්ථාවක තමන් මිය ගියොතින් තමන් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ තැනක තමන්ට ඉපදෙන්න පුළුවන්. හැබැයි ඒ ඉපදිච්ච කෙනාට මුහුණ පාන සිදුවන කාරණා ටිකක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි ලෙඩවීම, මහලු වීම, ප්‍රිය විප්‍රයෝගය, මරණය. මේ ආදී දුක් ටිකක් සුරුළු කරගෙන තමයි තමන් ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම කළේ මේ අපාගත මාර්ගය පෙන්නලා අපාගත මාර්ගෙන් මිදෙන්න තමයි මුලින්ම කරුණ දේශනා කළේ. ඒ ආරම්භක පියවර තමයි මෙන්න මේ කම්මස්සකත සම්මාදිට්ඨිය මත ඉඳගෙන හැකිතාක් පින්දහම් කරන්න. හැබැයි ඒ පින්කම් කරනකොට ලක්ෂණය තමයි තමන් නිතරම පිටස්තර ලෝකයක් තියෙනවා කියලා හැඟීමෙන් ඉන්නේ. දැන් ඔබ මෙතන ඉඳගෙන ඔබ පාරේ වාහනේ නවත්තලා ඉන්නේ නැති. ඒ වාහනය ගැන සිහිපත් කරනකොට ඔබට හිතෙන්නේ ඒ වාහනේ තමන් දැන් තියෙන විදිහට පේනවා කියලා නේ. ඔබේ ගෙදර ඔබ සිහිපත් කරනකොට උදේ ඔබ ගෙදරින් ආවනේ. ඒ ආපු අවස්ථාව දැන් සිහිපත් කරන, දැන් ඔබ ගෙදර සිහිපත් කරනකොට ඔබට මතක් වෙන්නේ කොහොමද? ඔබ සිහි කරන්නේ දැන් තියෙන ගෙදරද? ඔබ සිහි කරන්නේ දැන් තියෙන ගෙදර නම් දැන් ගෙදර ඉස්සරහා ඉන්නේ කවුද? ගෙදර දොරවල් ඇරලාද, වහලාද, ලයිට්ස් දාලාද නැද්ද? බාත්รูම් එකේ කවුද ඉන්නේ? ඔක්කොමත් ඔබට කියන්න පුළුවන් කම තියෙනවනේ දැන් නම් ඔබ බලන්න. ඔබ දැන් සිහිපත් කරන්නේ දැන් තියෙන ගේද? දැන් තියෙන ගේ නෙවෙයි පින්නතුනි. අර අතීතයේහි ඔබ දැකපු නිරුද්ධ වෙච්ච ගේ තමයි දැන් ඔබේ මනසම ඔබ සිහිපත් කරනවා ඒකයි. නමුත් අපට හිතෙන්නේවත් නැහැ ඒකනේ. අපට හිතෙන්නේ මේ දැන් තියෙන ගේ ඒ විදිහට මේ දැන් මතක් වෙන්නේ කියලා නේ. ඒ ඔබ උදේ දැකලා ආපු ගේ විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ දැන් ඔබේ ඇස් ඉස්සරහා පිට යමක් දකිනවා නම් ඒ දකින්නෙත් අතීත සිද්ධියක්ම තමයි. දැන් ඔබ මේ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා දකිනකොට ඔබ දකින්නේ ඇසින් නෙවෙයි. ඇසින් දකින ඒ මුල් මැදැකීම එතනම වේගයෙන්ම නිරුද්ධ වෙනවා. ඇසෙන් කරන්න පුළුවන් වර්ණ රූපේ ගන්න එක විතරයි. ඒක හේ කාර්ය බහර එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ ඒක එතනම නිරුද්ධ වෙලා ඒ පෙනීමේ ශක්තිය ඇසුරුකට සංඥා වේදනා කියලා දෙකක් සිතුවිලි දෙකක් හට ගන්නවා. අන්න ඒ සිතුවිල්ල මනින්ද්‍රයෙන් සිහි කිරීම වශයෙන් තමයි ඊළඟ පියවරේදී තමන් ඒක හඳුනාගන්නේ. ඒක හඳුනා ගන්නකොට මොකද වෙන්නේ? අර මුල් එක වැය වෙලා අවසන්. ඒ විතරක් නෙමෙයි මේ ශනිකව මේක දිගට යනකොටත් යාමත් එක මනින්ද්‍රය තමයි ඉස්සරහෙන් සාමාන්‍ය වර්ණ රූපයක් දැක්කා. ඊට පස්සේ ඒක අනුව සමග අතීත අධ්‍යක්ීම චේතනා පහල කරගත්තා. ශනිකව මොකද වෙන්නේ? මේ ආයතන ටික වෙනස් වෙනවා තමයි. අර අතීත මනසේ ස්වභාවය අනුව මේ පැත්තේ ආයතන ටික වෙනස් වෙනවා. ඊට පස්සේ බලන්නේ මේ වෙනස් වෙච්ච ඉන්ද්‍රිය වලින් තමයි ඊට පස්සේ එදිහා බලන්නේ. ඊට පස්සේ පහළම සංස්කාර වෙනස්. දැන් උදාහරණයක් ගන්න මෙතන කවුරු හරි එනවා. ඒ එන කෙනා එක කෙනෙකුට ලොකු හතුරුකමක් කරලා තියෙනවා. ඒ එන කෙනාම තවත් කෙනෙකුට ලොකු උපකාරයක් කරලා තියෙනවා. එතකොට වර්ණ රූපේ විදියට දෙන්නටම එක දෙය පේන්නේ වර්ණ රූපය එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනත් එක්කම අර යහපත කරපු කෙනා ඒ ආයතන දෙක වෙනස් වෙනවා. මට මේ උදව් කරපු කෙනා මම මෙයාට නැවත උදව් කරන්න ඕනේ, මෙයාත් එක්ක hina වෙන්න ඕනේ කියලා මෙයාගේ ආයතන දෙක මේ පැත්තෙන් වෙනස් වෙනවා. අනිත් කෙනා තමන්ගේ අතීත සංස්කාර ටික නිත්‍ය වශයෙන් අරගෙන එයා බලනවා මේ මට හතුරුකම් කරපු කෙනා දැන් මුහුණ දැන් hina වෙන එක නවත් ගන්න ඕන. දැන් ඊටවස් සම්පූර්ණ තමන්ගේ මේ ආයතන දෙක වෙනස් වෙනවා. දැන් hina වේ මේ බනහගෙන හිටපු කෙනා දැන් hina වෙන්නේ. අර ක්ෂණිකව මේක දැක්ක ගමන්ම සම්පූර්ණ ආයතන දෙක වෙනස් වෙනවා. පින්නතුනි මෙන්න මෙහෙම සත්‍යයක් කරා අපි මෙන්න මේ දෙවනි සත්‍යයට යන්නට ඕන. මෙන්න මේ අවබෝධයෙන් තමයි අවබෝධය තමයි දෙවනි පියවරදී අපට මඟ පෙන්වන්නේ. ඒකට අපි මුල්ම කාරණා ටික මුලින් සඳහන් කරන්න ඕන ටිකක්. මොකද පින්නතුනි මේ දෙකේම අපි වෙනස තේරුම් ගන්නට ඕන. අර සම්මුති සත්‍ය තුල ඉඳගෙන කම්මසගත සම්මාදිට්ඨිය මත පදනම් වෙලා අපි කරන දේවල් ලක්ෂණය තමයි අපේ හිත පිරිසිදු හොඳ දේවල් කරොත් ඊන් බාහිර හොඳ දේවල් නිර්මාණය වෙනවා කියන කාරණා. ඒත් අපි උත්සාහ කරන්නේ බාහිර පරිසරය ලස්සන කරගන්න. ඇයි ඒකට හේතුව? අපි හිතන්නේ බාහිර පරිසරය හොඳට තිබුණොත් මට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒතකොට කම්මස්සකත සමාධිතේ ලක්ෂණය තමයි අපි නිතරම උත්සාහ කරන්නේ බාහිර දේවල් ටික ලස්සනට පිළිවෙල තියාගන්න. ඇයි ඒකට හේතුව? අපි බාහිර මතයි අපිලා ඉන්නේ. බාහිර දේවල් ලස්සනට තිබුණොත් අපට සතුට ලැබෙනවා. ඒ දේවල් වෙනස් වුණොත් අපි දේවල්ට තිබුණොත් අපට දුක එනවා කියලා අපි හිතන සතුට තියෙන බාහිර කියලා. ඊට අනුරූප විදියටම අපි කර්මෙම සකස් කරගන්නවා යම් යම් දේවල්. ඒ සකස් කරගන්න දේවල් වල හැටියට දැන් අපට මේ සම්පටයක් ලැබිලා තියෙන කර්මයන්සස්සෙ විදියට. ඒක නරකම දෙයක් නෙවෙයි. ඒ අපි එවැනි අවබෝධයෙන් කරපු එවැනි අවිද්‍යාව සහගත සිතුවිලි වලින් කරපු දේවල් වල විපාක තමයි අද අපි විඳින්නේ මේ. ඒක නරකම දෙයක් නෙවෙයි. ඒ පින්කම ආනිසංස විදියට තමයි ඔබට හොඳ මිනිස් භාවයක් ලැබුණේ, හොඳ ඥාතීන් ලැබුණේ, හොඳ රූප සම්පත්තියක් ලැබුණේ, මේ ධර්ම ශ්‍රවණය කරන් ලැබෙන්නේ ඒ පින් ආනිසංස විදියට තමයි. හැබැයි මේ සත්‍ය විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් ලෝකයේ පහළ වෙන හැම ආගමික නායකයෙක්ම, විද්‍යාඥයෝ, දාර්ශනිකයන් මේ හැම දෙනෙක්ම දේශනා කරන්නේ සඳහන් කරන්නේ මොනවද? සමන් ඇසට රූපයක් දකිනවා නම් දැන් මෙතන බිත්තිය නම් ඒ බිත්තිය කාටද බිත්තිය? මේක මේ පරමාණු වලින් හැදලා තියෙන්නේ, මේක ඇටම් වලින් හැදලා තියෙන්නේ, මේක ඕනම කෙනෙකුට රිසර්ච් කරලා බෙදලා බලන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. මේක තමයි සම්මුති ලෝකයේ තියෙන කතාව. එතකොට ඇත්තටම මේක සත්‍යයක්ද? නෑ. එහෙනම් මේක සත්‍ය නැත්නම් මොකක්ද ඇත්ත? අනිත්‍ය. අනිත්‍ය කියන්නේ මොකක්ද? වෙනස් වීම. අනිත්‍යයි වෙනස් වීම කියන දෙක සමානද? පින්නතුනි මෙතන ඉතාම සියුම් කාරණයක් තියෙන මෙන්න මේක වෙනස තීරුම් ගැනීම මත තමයි ඔබේ දක්ෂතාවයේ තීරණය. ඔබ කොච්චර බුද්ධිමත් කෙනෙක්ද? ඔබ කොච්චර දුකෙන් නිදහස් වෙන්න ඔබට හැකියාව තියෙනවද කියලා බලන්නේ මෙන්න මේක තීරුම් ගැනීම මත. පින්නතුනි මේ වෙලාවේ තමන්ගේ හැකියාවක් පේනවනම් මේ සකස් වෙලා තියෙන ලෝකය පින්නතුනි දැන් අපි කාටත් මේ ටික සමානව පේනවා පිටි ටික. හැබැයි පේන්නේ අපේ යම්කිසි විදියක යම්කිසි මට්ටමකින් අපේ කර්මය සමාන නිසා. හැබැයි පින්නතුනි මේ මොහොතේ තමන්ගේ සිතුවිලි වෙනස් කරගත්තොත්, තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත වෙනස් කරගත්තොත් මේ පේන දේවල් සම්පූර්ණ වෙනස් වෙනවා. ඔබ ඒක විශ්වාස කරනවද? දැන් සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා. එයාට මේ බිත්ති වලින් එහා පැත්තට යන්න පුළුවන්. බිත්තිෙන් එහා පැත්තට තියෙනවා එයාට. ඒතර අපට පේන්නේ නැහැ. ඒතර දැන් මේ බිත්තියේ මෙතන වැහිලා තියෙනවා නම් කාටත් ඒ වගේම වැහිලා තියෙනවා. නමුත් එහෙම නැහැ පින්නතුනි. දැන් මේ අවස්ථාවේ අපට පේන ලෝකෙ ටික තමයි දැන් අපි ආයතන මේ පැත්තෙ සියුම් වුණොත් මෙතන ඉන්නේ මේ මිනිස්යන් 18 දෙනා 20 දෙනා විතරක් නෙවෙයි. මෙතන අනිත් සතු ටිකත් ඔක්කොම පේන ගම ඊට පස්සේ. එතකොට දැන් අපට නොපෙනෙන්නේ සත්‍යයක් නැති හින්දද? සත්‍යයක් නැති හින්ද නෙවෙයි පින්නතුනි. අපට අපේ දැනට කර්මෙන් නිර්මාණය කළ දීපු හැට තමයි මේ ටික පේන්නේ. මේ පැති ආයතන දෙක වෙනස් වුණොතින්ම ඒ මොහොතේම මේ පේන ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දින මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා බැහැල එන ගමන් තවත් ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩියා. වඩෙනකොට මේ ස්වාමීන් වහන්සේ දැක ඉතාම විශාල ශරීරයක් තියෙන අමනුෂ්‍යෙක් දැක්කා. ප්‍රේතෙක් දැක්කා. දැකලා මුගලන් ස්වාමීන් වහන්සේට ටිකක් මද සිනහවක් ගියා. ඊපස් අනිත් හාමුදුරුවනේ ඇහුවා, "ඇයි මේ සිනහස එන්නේ කියලා?" ඊපස් කිව්වා, "දැන් මං කියන්නේ දැන් අපි යන්නේ බුදුරජාණන් වහන්සේ හමු වෙනනේ. බුදුරජාණන් වහන්සේ ළඟදී ওই ප්‍රශ්නේ මගෙන් අහන්න මං එතෙන්ද කියන්නම් කියලා." බුදුහාඳුර හමු වෙන මේ ස්වාමීන් වහන්සේලා ගියාට පස්සේ එතෙන්දී අනිත් ස්වාමීන් වහන්සේලා මුගලන් හාමුදුරන්ගෙන් අහනවා, "ඇයි ස්වාමීනි ඔබ අර පර්වතයෙන් බැහැල වෙන අවස්ථාවේ සිනහසුනේ කියලා?" මොකද හේතුව? මුගලන් හාමුදුරුව කියනවා, "එතන විශාල ශරීරයක් තියෙන අමනුෂ්‍යෙක් ප්‍රේතෙක් හිටියා. අන්නේ ප්‍රේතිය දැකලා මට සිනහ පහළුනේ කියලා." එතකොට අනිත් හාමුදුරුවෝ දැක්කද? එතකොට ඇයි මේ කිව්වේ බුදුහාමුදුරන් ළඟට ගියාට පස්සේ අහන්නේ කියලා? ඔව් අතෙන්ද කිව්වා නම් අනිත් අය නොදකපු නිසා කවුරුවත් පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, "මහණෙනි මම ওই සත්‍ය දැක්කේ මං සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේම මං දැක්කේ. මං අද වෙනකන් කිව්වේ නැහැ මොකද මං කිව්වා නම් කවුරුවත් ඔක විශ්වාස කරන්නේ නැහැ. අද මට සාහසිකාරයෙක් කියන ඒ නිසා මමත් මේක පිළිගන්නවා මමත් මේක දැක්ක කියලා." පින්නතේ සමහර ගල් පර්වත, ගොඩනැගිලි, ගංගා, ජලාස මේ වාසය කළ විවිධ විදිහේ ශරීර තියෙන සත්‍යයන් ඉන්නවා. එතකොට ඒ සත්‍යයන් එක පැත්තකින් අපට පේන්නේ නැති වෙලාවල් තියෙනවා. අපට පේන සත්‍යුනොත් ඉන්නවා. ඒ පැත්තෙන් බලනකොට ආයතන දෙක වෙනස්, මේ පැත්තෙන් බලනකොට තවත් පැත්ත. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ පැත්තෙන් පිටස්තර බලනකොට අපට පේන ලෝකේ විස්තර කරන්න නැති වෙන. අනිත් කෙනා බලනකොට එයාට පේන පැත්ත නෙවෙයි අපි බලන්නේ. අපි නිතරම බලන්නේ තමන්ගේ පැත්තෙන් තමන්ට මේ ලෝකේ නිර්මාණය වෙන්නේ කොහොමද කියන එකයි අපි විස්තර කරන්නේ. දැන් මෙතන මේ බෝතලයක් තියෙනවා නම් මේ බෝතලේ මට කොහොමද මගේ අත්දැකීම් ලෝකෙට එන්නේ කියන එක තමයි ධර්මානුකූලව අපි බලන්නේ. නැත්තම් පිටස්තර කෙනෙකුට කියන පුළුවන් මේ බෝතලේ කලනොත් තිබ්බා මේක හවල් තැන හදපු එකක් කියලා සම්මුති සත්‍ය තුලින්ද කියන පුළුවන්. ඒ අනිත් පැත්තෙන් කියන එක. නමුත් මගේ ලෝකෙට මේක සම්බන්ධ වෙන්නේ මම මේ මොහොතේ බලනවත් එක්කම. ඒතකොට ධර්මය අර සම්මුති සත්‍ය තුලින්දගෙන පරමාර්ථ සත්‍ය ලෝකෙට යනකොට තියෙන ලක්ෂණය තමයි තමන්ගේ පැත්තේ ඉඳලා තමයි මේක බලන්නේ. දැන් මෙතන පිරිකරක් තියෙනවා කියන එක අපි කියන්නේ මට කලිනුත් තිබ්බයි කියලා කියන්නේ කොහොමද? ඒ අනිත් පැත්තෙන් බලන. නමුත් මගේ ලෝකෙට මේක ආවේ මං ඇහැ විදලා බලනවත් එක්කම තමයි මගේ ලෝකෙට මේක සම්බන්ධ වෙන්නේ. එතකන් මට මේකට ලෝභයක්වත් ද්වේෂයක්වත් නැහැ. මට ඒක හටගන්නේ මේ ඇස කන ආදී කිසියම් ඉන්ද්‍රියකින් මගේ ලෝකයට සම්බන්ධ වීමත් එක්කම තමයි ඒක මගේ කරගෙන. මගේ කරගෙන කියන්නේ පිනොතින් මේක අල්ලගන්නම යන්නේ නැහැ. මේක බාහිර තියෙනවා කියලා හිතුවටින් Taman දැනගත්තුටින් Tamanට කියන්න පුළුවන් මම මේකට කිසිම ආසාවක් නැහැ කියලානේ. මම මේක හොරකම් කරන්නේ නැහැ කියලා හිතයිනේ. නේද? ඒ පින්නතුනි අද අපි ඉන්න මානසිකත්වයෙන් තමයි අපි එහෙම කියන්නේ. හැබැයි බලන්න ඔබට යම් කිසි වෙලාවක ඔබට කෑමවත් බීමවත් නැතුව සලකනවත් කවුරුවත් නැතුව දවසක් දෙකක් සතියක් දෙකක් හිටියොත් දැඩි බඩගින්නේ දැඩි පිපාසෙන් ඔබට ඇතැම් විට එදාට මේක හරි ඕන වෙනවා මේක හරි දීලා කියක් හරි ගන්න. ඒ විතරක් නෙවෙයි බලන්න ඔබේ නිවස ඉස්සරහා අපි කියමු ඉතාම දිරාපත් වෙච්ච කොටයක් තියෙනවා කියලා දර කොටයක්. ඔබ කැමති එක අතින්වත් අල්ලන්න කැමති නැහැ කිසිම ආසාවක් නැහැ. හැබැයි ඔබ යම් කිසි දවසක පර්වතයක් තුල ඉඳලා උඩ ඉඳන් වැටෙනකොට ඒ වැටෙන අවස්ථාවේ කොතන හරි තැනක අර කොටය දර කොටය තියෙනවා නම් එදාට මොකද වෙන්නේ? එදාට ඔබ අද්දකේම අර දර කොටය බදා ගන්නවනේ. අන්න ඒකයි පින්තුනේ ලක්ෂණය. අද අපේ ලෝකේ අපි ආසා නැහැ කියන දේ පිනතුනේ මරණාසන්න මොහොතේ අපට අපේ මනසට පේන්නේ මොකද්ද? ඇතැමිට මල් මාලාවක් පේන්න පුළුවන්, ඇතැමිට ගිනි දැල්ලක් පේන්න පුළුවන්. අද අපි ගිනි දැලට ආසා නොකරට මරණාසන්න මොහොතේ පේන ගිනි දැලට අපි ආසා කළ පිණුතුනි ඒත් එක්කම නැවත භවයකට යනවා අපි. අන්න එතනින් තමයි බුදුදහමේ ආසාව නැති කරන්න කියන්නේ. සාමාන්‍ය ලෝකයේ ආසාව නැති කරන්න කියන්නේ මොකටද? අනේ දරුවන් තියන ආසාව නැති කරන්න, දේපලවට තියන ආසාව නැති කරන්න, ඔහොමනේ කියන්නේ නේ. නමුත් බුදුදහමේම සරල තැනකින් නෙවෙයි කියන්නේ පිණුතුනි. හරියටම ගැඹුරින්ම මේ තෘෂ්ණාව සහ දුක හරියට විස්තර කළා ගැඹුරම තැනින් ආසාව නැති කරන එකයි කරන්නේ. එහෙම නැති කරාට පස්සේ උට බඩමුට්ටු වයින් කරන්න ඕනේ නැහැ. බඩමුට්ටු වයින් කරන්න ඕනේ නැහැ. දැන් ගෙදරක අපි කියමු ලයිට්ස් තියෙනවා, ෆෑන්ස් තියෙනවා, හීටර් තියෙනවා, මයික්‍රෝවේව් තියෙනවා. අපිට ඔක්කොම එක එක වෙන වෙනම ඔෆ් කරන්නත් පුළුවන්. කෙලින්ම ගිහලා මේන් ස්විච් එක හරි ට්‍රිප් ස්විච් එක හරි ඔෆ් කරන්නත් පුළුවන්. ඒතර මේන් ස්විච් එක ඔෆ් කරාට පස්සේ අර එක එක භාජන නමුතෙන් ඔෆ් කරන්න ඕනේ. අන්නේ වගේ පිනොතනේ බුදුදහමේ ප්‍රධානම ස්විච් එකට මත තියලා තියෙනවා කොහොමද මේක කරන්නේ කියලා. අන්න ඒක තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය තුලින් විස්තර කරන්න පිනොතනේ. මෙන්න මෙතන පටන් ඔබ දක්ෂ වෙන්නට ඕන මේ කියන කරුණ ටික තේරුම් ගන්න. මේ වෙසක් පොහේදා ඔබ මේක තේරුම් අරගෙන සද්ධර්මයේ යම්කිසි විදියක සේවනල්ල හරිය ඔබ හඳුනා ගන්නට දක්ෂ වෙන්නට ඕන. චතුරාර්ය සත්‍ය මොහොතේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක් සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක් සත්‍ය කියන්නේ මොකටද? දුක් සත්‍ය කියන්නේ මොකටද? මොකද දුක කියලා කියන්නේ? ඔව් මොකක් ඉපදීමද? මොකේ ඉපදීමද? මොනව ඉපදීමද? ඔය පින්නතින මෙන්න මෙතන ඉඳන් තමයි තාම වැඩිගත් කරුණු ටිකක් කියන්නේ. දුක කියලා එකක් තියෙනවා, දුක සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය කියලා එකක් තියෙනවා, සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ දෙකේ වෙනස ඔබ ඉතාම සියුම්ම තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. දුක කියන්නේ මොකද්ද? ලෙඩවීම, මහලු වීම, ප්‍රිය විප්‍රයෝගයේ මරණය, මේ වගේ දේවල් පිනුතුනි දුක කියලා කියන්නේ. මේවට දුක කියලා කියන්නේ. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. දුක සත්‍ය කියන්නේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. ඒ කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට ඊට අදාළ රූපයක්, දෙයක්, පුද්ගලයක් බාහිර ලෝකයේ තියෙනවායි කියලා ගන්න ස්වභාවය. දැන් ඔබ මේ ඇසින් බලනකොට මෙතන මලක් තියෙනවා, මෙතන පිළිම වහන්සේ නමක් තියෙනවා, මෙතන ස්තූපයක් තියෙනවා, මෙතන පිරිකරක් තියෙනවා. මෙන්න මේ ටික බාහිර තියෙනවායි කියලා හිතාගන්න ස්වභාවය. අන්න ඒකටයි දුක සත්‍ය කියලා කියන්නේ. තමන් ඇස් දෙක පියාගත්තත් තමන් හිතන්නේ මේ තැන්වල ටික මේ ටික තියෙයි කියලා. දැන් ඔබේ වාහනේ නොදැක්කත් ඔබ හිතන්නේ හවල් තැන වාහනේ තියෙනවා, ගෙදර තියෙනවා, ගෙදර ළමයි ඉන්නවා, ගෙදර ඥාතින් ඉන්නවා, ඔබේ බාහිර ලෝකෙ ඉන්නවායි කියලා ඔබ හිතන් ඉන්නවා. ඔබ එක හිතනකොට නැත්නම් එයාගෙන් ටෙලිෆෝන් කෝල් එකක් එනකොට, නැත්නම් එයා පාවිච්චි කරන දේවල් දැක්කහම, නැත්නම් එයාගේ ගඳ සුවඳක් දකිනකොට, දැන් ඔබට දෝරියන් සුවඳක් එනකොටම ඔබට දෝරියන් ගෙඩියක් පේනවනේ. ඔබට බෙර සද්දයක් එනකොටම ඔබට ඒ බෙරේ මතක් වෙනවනේ. ඔබට රෝස මල් සුවඳක් එනකොටම ඔබට රෝස මලක් මෑවිලා පේනවනේ. මෙන්න මේක තමයි පින්නතුන්නේ දුක් සත්‍ය කියලා කියන්නේ. ඇස කන ආදී ඉන්ද්‍රිය වලින් අරමුණක් එනකොටම අපි ඒකට අදාළ රූපයක් මනසේ නිර්මාණය කරගන්නවා. ඒ රූපය බාහිර තියෙනවායි කියලා අපි හිතනවා. අපට හිතෙන්නේ ඇත්තටම බාහිර ලෝකයේ මෙන්න මෙවැනි දෙයක් හෝ පුද්ගලයෙක් ඉන්නවායි කියලා අපට හිතෙන්නේ. මෙන්න මෙහෙම ආකල්පයක් ඇති වුණොතින් අපේ පින්නතුනි මග කොහේවත් විරාම නැහැ, ස්පේස් නැහැ. අවසන් වෙන්නේ කොහෙන්ද? ජරා මරණ වලින් තමයි අවසන් වෙන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මේක. මේ අවිද්‍යාව නිසා මේ සංස්කාර හටගත්තොත් සංඛාරපත්‍ය විඥාන නාම රූප සලායතන පස්ස වේදනා දිගට ගිහිලා කොහෙන්ද අවසන් වෙන්නේ? නැවත ජාති යට ඇවිල්ලා ජරා මරණ වලින් තමයි අවසන් වෙන්නේ. එතකොට අපට බාහිර ලෝකයේදී හැඩෙන බිඳෙනකොට දුක හටගන්නේ කුමක් හින්දද? බාහිර ලෝකයේදී තියෙනවායි කියලා අපි නිර්මාණය කරගත්තු හින්ද. පිටස්තර ලෝකයේ අම්මා කෙනෙක් නිර්මාණය කරගත්තට පස්සේ දරුවෙක් නිර්මාණය කරගත්තට පස්සේ එයා ළඩ වෙනකොට මහලු වෙනකොට ඒ දුක් ටිකත් එක්කයි අපි ගන්න. අම්මා විතරක් නෙමෙයි අපි ගන්න. පහන් දැලට පනින කලාමැදිරියා, පළඟැටියා පහන් දැලට ආසයෙන් පැන්නොතින් අනේ මට පහන් දැල විතරයි ඕනේ මට පිච්චෙන්න බෑ කියලා පුළුවන් දෙන්න. පහන් දැලට ආසා කරොතින් අවසන් වෙන්නේ ඕවැඟ පිච්චිලා අන්තිමට මරණයටත් පත් වෙනවා. අන්න ඒ වගේ පින්නතුනි ඔබ ඇහැට පේන ලෝකය ඒ ඇත්තටම බාහිර පේන ලෝකයක් කියන අවිද්‍යාව තුල හිත බැසගත්තොත් ඔබේ අධ්‍යක්ෂ එම් ටික අවසන් වෙන කොහෙන්ද? ඊට අදාළ වෙනස් වෙනකොට ඒව නොපෙනී යනකොට ඒ දුක් ටිකත් එක්කයි ඔබ වැළඳගන්නේ. අනිත් පැත්තට ඔබ බාහිර ලෝකයේ පේනකොටම මේ පැත්ත දැක්කොත් ඔබ තමගේ ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ හදාගත්තු එකක් කියලා දැක්කොත් ඔබ නිදහස් වෙන්නේ මොකින්ද? ඔබ නිදහස් වෙන්නේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ නිකන් නෙවෙයි. මෙන්න මේ දහම තමයි බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරන්නේ. එතකොට දුක කියන්නේ මොකද්ද? ලෙඩවීම, මහලවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගේ නැතිවීම, ඒකයි දුක කියන්නේ. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ තමන්ගේ ඇස කන ආදී ඉන්ද්‍රිය වලින් යමක් අත්දකිනකොට ඒ දේ බාහිර තියෙන දෙයක් කියලා හිතන ස්වභාවය. බාහිර තියෙන දෙයක් කියලා හිතුවොතින් දැන් අපි කියමු කණ්ණාඩියක් ළඟට අපි යනවා. අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කවදාවත් කණ්ණාඩිය කොච්චර ලස්සන රූපයක් තිබුණත් කණ්ණාඩිය අල්ලන්න යන්නේ නැහැ අපිනේ. කණ්ණාඩිය වැළඳ ගන්න යන්නේ නැහැ. කොච්චර ලස්සන රූපයක් තියෙන කෙනෙක් වුණත් සිප වැළඳ ගන්න අපි කවදාවත් කණ්ණාඩිය පැත්තට යන්නේ නැහැ. හැබැයි ඒ කණ්ණාඩිය ළඟටම සුරතල් සතෙක්, බල්ලෙක්, හරි වඳුරෙක්, හරි රිළෙක් හරි ගියොත් කොහොමද? එයාට එතන ඉඳලා මෙයාගේ ෆයිට් එක ආරම්භ වෙනවා. ඔව්. ඊට පස්සේ ඉතින් යා මහා දුක් ගොඩක් එයා හිතන්නේ බාහිර තියේ කියලා. අන්න ඒ වගේම තමයි පිනතුනි අපිත් ලොකු වෙනසක් නැහැ. අපි කණ්ණාඩිය ළඟට නොරැවටුණාට අනිත් තැන්වලදී අපි රැවටෙනවා. අපට මේ පේන ලෝකයේ පිනතුනි මේ මොහොතේ නිර්මාණය කරන ලෝකයක් මේ පේන්නේ අපට. හැබැයි ස්වනිකව අපේ මනස වෙනස් නොවති මේ පේන ලෝකයක් සම්පූර්ණ මීට අනුරූප වෙනස. මෙන්න මේ දැනුම ටිකෙන් ටික වැඩි කර ගැනීම තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්නවයි කියලා කියන්නේ. දුක්ඛෝපනීසා සද්ධා කියලා කියන්නේ මොකටද? ධර්මයේ කාරණයක් සඳහන් කරන දුක්ඛෝපනීසා සද්ධා කියලා. දුක්ඛෝපනීසා සද්ධා කියන්නේ දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවයි කියලා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ මොකද්ද? මෙන්න මේ දුක සත්‍ය තේරුම් ගැනීම නිසා තමයි ශ්‍රද්ධාව හටගන්නේ. කවුරු ගැනද? කවුරු ගැනද ශ්‍රද්ධාව හටගන්නේ? ඔව්, බුදුහාඳුරෝ ගැන, බුදුහාඳුරන්ගේ තථාගතත්වය ගැන, සම්බුද්ධත්වය ගැන පැහැදිලිම ඇතිවන්නේ මේත් එක්ක. සමහර අය කියන දුක් උපනිසා ශ්‍රද්ධා කියලා කියන්නේ දුක් විඳිනකොට ශ්‍රද්ධාව හටගන්නේ කියලා නේ. දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නවා නේද? දුක් විඳින ඔක්කොම නිවන් දකින්න ඕනේ නේද? එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. දුක් විඳින්න ඕනේ නැහැ ශ්‍රද්ධාව හට ගන්න. දුක පිරිසිඳ දැන ගන්න ඕන. දුක ප්‍රහීණ කරන්න දෙයක්වත් නැහැ. දුක ප්‍රහීණ කරන්න කියලා නෙවෙයි බුදුහම දේශනා කරේ. දුක ගැන මොකද කරන්න ඕන? දුක පිරිසිඳ දැන ගන්න ඕන. දුක හටගන්නේ මෙන්න මේ විදිහටයි කියලා. ඒක දැනගත්තු ප්‍රමාණයට ඒ තැනැත්තා කැමති නැහැ තවදුරටත් දුක් විඳින්න. ඔහුට හත ගන්නවා අනේ බුදුහාඳුර මේක නේද දේශනා කරේ මම මෙතෙක් කලක් මේක සැපයි දුකයි කියලා නේද මේ දුක්ින්ද කොච්චර මගේ මුලාවක්ද කියලා දැඩි ගෞරවයක් බුදුරජාණන් වහන්සේට හට ගන්නවා. ඒ ශ්‍රද්ධාව නිසා ඊට පස්සේ වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ටික ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. ඒත් අපි ඔය සඳහන් කළේ දුකයි දුක සත්‍යයි කියන දෙක. ඊළඟ කාරණේ තමයි සමුදයයි සමුදේ සත්‍යයි කියලා දෙකක් තියෙනවා. සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව. දුකට හේතුව මොකද්ද? තණ්හා. තණ්හාව කියන්නේ මොකද්ද? ඇලිමාංශ. මොහොකට තියෙන ආසාවද? මොහොකට තියෙන ආසාවද? ඈ? ඔව් අපි හිතයින් ඉන්නේ බාහිර රූප ශබ්ද වල තියෙන ආසාව කියලානේ. ඒක පිනතුනි දුක, දුක සත්‍ය නෙවෙයි. බාහිර මලකට, පුද්ගලයකට, ගෙදරකට, වාහනයකට, තවත් පුද්ගලයකට තියෙන ආසාව ඒකට දුක සත්‍ය කියලා නෙවෙයි කියන්නේ. ඒක දුක කියලා කියන්නේ. දුක සමුදය සත්‍ය කියලා නෙවෙයි කියන්නේ. ඒකට සමුදය කියලා කියන්නේ. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන තෘෂ්ණාව කියන එක කියන්නේ බාහිරට තියෙන ආසාව නෙවෙයි, තමන්ගේ ඇතුළට තමන් ජීවත් කරවන්න තියෙන ආසාව. දැන් අපි දරුවට ආදරය කියලා කියනවනේ නේ. හැබැයි දරුවා ලෙඩ වෙනකොට අපි මොකද කියන්නේ? ලෙඩ වෙන්න මොන හරි අකීකරු වැඩක් කරනවා නම්, නරක කෑම බීමක් කනවා නම්, අවුවේ යනවා නම්, වැස්ස යනවා නම් මොකද අපි කියන්නේ? ලෙඩ හදාගන්න එපා කියලා කියනෝනේ. ඊට පස්සේ කියනවා ඔය ලෙඩ හදාගන්න එපා, මට ස්පීටාලේ ගන්න රස්ති වැඩි වෙන්න බෑ කියලා. මේ ඇත්තටම දැන් මේ අකමැති මොකටද? දරුවා දුක් විඳිනවටද කැම අකමැති, තමන් දුක් විඳිනවටද? ඔව්, තමන්ට තියෙන ආසාව නිසා තමයි වෙනතුනේ මේ ලෝකයේට මේ විදිහට අපි ක්‍රියාත්මක වෙන්නේ. ඇතැම් මේට දරුවට හානියක් කරන්න කෙනෙක් එනවා. ඒ කෙනාට අපි ද්වේෂ කරනවා. ඇයි ද්වේෂ කරන්නේ? දරුවට හානියක් කරුවොත් මට දුක් විඳින වෙනවා. මං කැමති දෙයට හානියක් කරන දෙයට මං ද්වේෂ කරනවා. එතකොට දුකට හේතුව කියන එක බුදුහාමුදුරෝ ද්වේෂය කියලා නෑ කොහෙවත්. දුකට හේතුව විදියට බාහිර දෙයක් නම් කිව්වේ, එහෙනම් ආසාව විතරක් නෙවෙයි ද්වේෂයක් කියනවනะ. ලෝභ ද්වේෂ දෙක මෙහෙණක් කියනවා. බාහිරෙන් පැනෙව්ව. නමුත් බාහිරින් නෙවෙයි පනවල තියෙන කොහේනද? අභ්‍යන්තරයෙන් Tamanට ආසාව වෙනකොට ඒ ආසාවට අභියෝග වෙන දේවලුත් එක ගැටෙනවා. ඒකට තෘප්තිමත් කරන්න පුළුවන් දේත් එක ඇලෙනවා. පින්නතනේ මුළු ලෝකයාම බාහිර ලෝකයේ ආසාව නැති කරන තමයි බාහිර බඩමුට්ටු අයින් කර කර යන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ නිගණ්ඨනාත පුත්‍ර වැනි ශාස්ත්‍රෝ කරේ ඒක. ඕන් හිතුවේ බාහිර දේවල් තියෙන ආසාව නැති කිරීමෙන් දුක නැති වෙන්නේ කියලා. දුක සමුදය කියලා ඕන් හිතන් හිටියේ බාහිර ලෝකෙට තියෙන ආසාව කියලා. ඕන් මොකද කරේ? ගෙදරත් හැරියා, ඥාතින් අත්හැරියා, බඩමුට්ටු ටික අත්හැරියා. අන්තිමට කෙලවරුනේ කොහෙන්ද? ඇඳුම් ටිකත් අත්හැරියා. ඒකටවත් ආසාවක් නැති වෙනවනේ කියලා. සමහර අය ඇස් දෙක පියාගෙන ඉන්නේ කොහොඳ නැහැ, කන් දෙක වහගෙන ඇස් දෙක අරින්න හොඳ නැහැ, කන් දෙක වහන්න හොඳ නැහැ කියලා ඒවත් වහගත්තා. පින්නතුනි මෙහෙම ලෝකයේ මිනිස්සු විමුක්තිය කරා ගියේ ඇයි? එයා හිතුවේ ආසාව දුක හටගන්නේ බාහිර දේවල්ට තියෙන ආසාව නිසායි. ඒ නිසා ඒව අයින් කරන්න ඕනේ කියලා. පින්නතුනි බාහිර දේවල්ට තියෙන ආසාව අයින් කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් නිවන් දකින්න හරිම ලේසියි. ඇයි? එක දවසෙන් නිවන් දකින්න පුළුවන් වෙනවා. කොහොමද? ඔබට තියෙන ඔක්කොම ටික අනිත් හැට දන් දීලා අත්හැරලා ඔබටත් පුළුවන් අර සත්ව අතරට ගිහිල්ලා සිංහෙක් වෙන කූඩුවකට පැනලා තමන්ගේ මේ ශරීරයත් පූජා කරන්න. එක දවසෙන් නිවන් දකින්න පුළුවන් වෙනවා. නමුත් එහෙම නිවන් දකින්න බෑ. ඒ ඔක්කොම බඩමුට්ටු ටික තියාගෙන තමන්ට නිවන් දකින්න ක්‍රමයක් තමයි බුදුහාම දේශනා කළේ. දැන් සුද්ධෝදන රජතුමා රජකම කරද්දිම තමයි නිවන් දැක්කේ. බඩමුට්ටු වයින් කළා නෙවෙයි. බඩමුට්ටු පරිත්‍යාගය බුදුදහමේ කියන එක කියන්නේ අර තමන්ගේ දැඩි ලෝභයේ. දැඩි ගිජුකම අඩු කරගෙන අර හිතේ තියෙන දැඩි ආසාව අඩු කරගන්න සහ පරිත්‍යාගයේ සීලෙත් යම්කිසි ආනිසංශ සිදු වෙනවා, ඒ ආනිසංශ ටික කරගන්නයි දේශනා කළේ. නැතුව නිවන් දකින්නම නෙවෙයි. නිවන් දැකීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරගන්න. දැන් ඔබ මෙතෙන්ට ඇවිල්ලා මේ බණක් අහන්නේ ඔබ යම්කිසි විදියක පරිත්‍යාගයේ සීලෙත්යක් තියෙන නිසා. ඔබ දැඩි ලෝභයක් තිබ්බ කෙනෙක් නම් ඔබට මෙතෙන්ට එන්න බෑ. අන්නේ දැඩි ලෝභයේ තියෙන කලු ගති අඩු කරන තමයි මුලින් පරිත්‍යාගයේ සීලෙ වෙන්න කියලා කියන්නේ. එහෙම නැතුව නිවන් දකින්නම නෙවෙයි. පින්නතුනි නිවන් දකින්න නම් සමුදය අයින් කළ බෑ. බාහිර බඩමුට අයින් කළ බෑ. සමුදය සත්‍යයෙන් කරන්න ඕන. සමුදය සත්‍යයෙන් කරන්නේ කොහොමද? තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව අඩු කරන්නේ කොහොමද? හරි දේ දකින්න ඕන. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව අඩු කරගන්න නම් අපි මොකද කරන්න ඕන? ලෝභය අඩු කරන්න මොකද කරන්න ඕන? එළීමේ ගැටීමේ දෙකෙන්ම අයින්. ඔය කොහොමද අයින් වෙන්නේ? දානේ වීමේ. ඔව්. අයින් වෙන්නේ පින්නතුනේ. දැන් අපි කියමු දැන් මෙතන හුඟා කරවල තියෙයි කියලා. මේ කාමරෙම කරවල පිරලා තියෙයි කියමු. අපි කොහොමද කරවල අයින් කරන්නේ? ඔව් අපිට පුළුවන් ද කළු බෑග් ටිකක් ගෙනල්ලා පුරවල අයින් කරන්න? අපිට වැපින්න තියෙන අපිට තියෙන ආලෝකයක් දැල්වන එක තියෙන්නේ. ආලෝකයේ දැල්වනත් එක්කම අඳුර ඉවත් වෙනවා කියන එකේ සිද්ධාන්තය. දුකට හේතුව තෘෂ්ණාව කියලා කිව්වට තෘෂ්ණාව අයින් කරන මාර්ගයේදී තෘෂ්ණාව දුරු කරන්නේ නෙවෙයි කිව්වේ. මොකද එහෙනම් ආරස්මගික මාර්ගය දේශනා කළේ ඒක ආරම්භ වෙන කොහෙන්ද? සම්මාදිට්ඨිය. මේක යථාර්ථයේ දකින්න දැක්ක ගමම්ම මේ ලෝභයට පිටා ඉන්න තැනක් නැති වෙනවා. නැගෙනහිර දිශාවෙන් ආලෝකයක් එනකොට ඒ ආලෝකය බටහිරට පතිත වෙනකොට ඒ පතිත වෙන්නේ පොළව තිබ්බොත් පොළවේ පතිත වෙනවා, නැත්නම් වතුරකට වැටෙනවා. වතුරයි පොළවයි දෙකම නොතිබ්බොත් මොකද වෙන්නේ? ඒ ආලෝකය පතිත වෙන තැනක් නැති වෙනවා. අන්න ඒ වගේ තමයි මේ තෘෂ්ණාව පතිත වෙන තැන මේ රූප ශබ්ද ආදී ස්කන්ධ පංචකයේ තුලාපයේ බැසගෙන නොසිබ්බොත් ඒකට පතිත වෙන තැනක් නැති වෙනවා. ඇසෙන් රූපය හටගන්නකොටම මේ ක්ෂණිකව මේ මොහොතේ පේන රූපයක් නේද? ඒ රූපයත් මේ මොහොතේ තමන්ගේ ආයතන වලට සාපේක්ෂව සකස් වෙලා එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්වත් එක්කම ඒ සිහියෙන් ඒ නුවණින් ඉන්න කෙනාට පින්නතුනේ ආයි ලෝභය නැති කරගන්න කියලා කරන් දෙන්නේ. මෙන්න මේක දකින්න විතරයි හොට තියෙන. දකින්න ප්‍රමාණයට හොට ඔහු මේ දුකෙන් නිදහස් වෙනවා. දෙවෙනි සත්‍ය විදියට සමුදය සහ සමුදය සත්‍ය. සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව. ඒ කියන්නේ මේ බාහිර දේවල්ට තියෙන ආසාව. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගය කියන දේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත. මේ අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත නිසා තමයි පින්නතුනි අපි මේ ජීවිතයේ බොහෝ දේවල් කරන්නේ. මේ කැමැත්ත නිසා පින්නතුනි ශරීරේ කෑනක් අයින් කළා හරි මේක ජීවත් කරවන්න බලනවා අපි. අන්තිම මොහොත දක්වාම උත්සාහ කරනවා. ඉස්සෙල් ඇඟිල්ලක් කපනවා, බැරනම් කකුලේ කොටසක් කපනවා. අන්තිමට මේ හරියට එනකන් කකුල් දෙකම හරි කපලා මේ අභ්‍යන්තර දේ ජීවත් කරවන්න තවත් අපි උත්සාහ කරනවා. ඊළඟට නිරෝධය කියලා එකක් තියෙනවා. නිරෝධය සත්‍ය කියලා එකක් තියෙනවා. නිරෝධය කියන්නේ මොකද්ද? දුක නැති කිරීම. දුක නැති කිරීම කියලා සාමාන්‍ය ලෝකයේ දේශනා කරන්නේ දුකට හේතු වෙච්ච තෘෂ්ණා, බාහිර දේවල් තියන ආසාව නැති කිරීම. බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ අභ්‍යන්තරයේ නන්දි රාගයෙන්ම මේ තෘෂ්ණාව අයින් කිරීම. ඒක අයින් කිරීම සඳහා මාර්ගය දේශනා කළා. ඒ මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. මාර්ගය කියන්නේ මොකද්ද? ලෝකයේ මිනිසුත් මාර්ගයක් විදිහට දෙයක් කරනවා. සම්මාදිට්ඨි සම්මා සංකල්ප කියලා කම්මසකතා සම්මාදිට්ඨි ඉඳලා කරන ටිකක් තියෙනවා. සීල් රකින්න අයත් ඉන්නවා. බාහිර ලෝකේ කෙනෙක් ඉන්නවා, මං එයාට බොරු කියන්න හොඳ නැහැ. බාහිර කෙනෙක් ඉන්නවා, මං එයාව මරන්න හොඳ නැහැ. ඒ තැනින් තමයි බාහිර ලෝකෙ හික්මෙන්නේ. ඒක මාර්ගයේද මාර්ග සත්‍යද? ඒක මාර්ගයේ මිසක් මාර්ග සත්‍ය නෙමෙයි. බාහිර ලෝකයේ කෙනෙක් පනවාගෙන මේ බුදු පිළිමයක් තියෙනවා. අනේ මේක ඇති වෙලා නැති වෙයි, මේක කැඩෙනවා බිඳෙනවා, මේක ඇටම් එකෙන් හැදෙලා තියෙන්නේ, මේක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා අපි 10000 වතාවක් මෙනෙහි කරනවා. අපි කළ තියෙන විදර්ශනාවද? විදර්ශනා කියන වචනේ කියව වෙන පුළුවන්, අනිත්‍ය කියන වචනේ කියව වෙන පුළුවන්. නමුත් විදර්ශනාවනේ අපි කළේ. අපි නැති රූපයක් පනවගෙන ඒ පනවගත් රූපය අපි අනිත්‍යතාවය කැඩෙනවා බිඳෙනවා බලන එක නෙවෙයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාව කියන්නේ මොකද්ද? මේ බාහිර රූපේ නිර්මාණය වෙන්න හේතුවම මේ පැත්තෙන් දකින්න. අන්නේ හේතුව දකින්න කෙනාට බාහිර රූපයක් පැනෙන්නෙම නෑ හොට. ලෝකයේ මිනිස්සු ගියක් හදාගෙන ඒ හදපු ගියේ කඩන එක කරන්නේ. බුදුරෙයක් පහළ වෙලා මොකද්ද කියන්නේ? ගේ හදන දේවල් ටිකම නැති කරන එක කරන්න. ඕට නිර්මාණය වෙන්නේවත් නැහැ කියන. මාර්ග සත්‍යය කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මාර්ග සත්‍යයෙන් වෙන මොකද්ද? ඔහුගේ සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියලා ඔහු මේ දර්ශනයෙන් ඉන්නකොට ඔහු අභ්‍යන්තරයෙන්ම හික්මෙන්නේ. ඔහුට බොරු කියන පුද්ගලෙ පැනෙන්නෙම නැහැ. ඔහුට ඝාතනය කරන්න කියලා සතෙක් පැනෙන්නෙම නැහැ ලෝකෙ තුල. ඇයි ඒ ඔහු රූපස්කන්ධයෙන් මිදලා ඉන්නේ? දැන් අපි රූපස්කන්ධය තුල හිත බැසගෙන ඉන්නේ. මේක සම්මුති සත්‍යනෝ හරි. මේක ස්වර්ගගාමී වෙන ගැටලුවක් නෙවෙයි. හැබැයි මේක සංසාර චක්‍රයෙන් නික්මෙන්න නම් මේ දර්ශනයෙන් අපි අයින් වෙන්නට ඕන. එනිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම්බස්ව සූත්‍රයේදී යම් කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන කෙනාම ඒ නැවත කර්මානුකූලව ඉපදින්නේ කියලා යම් කෙනෙක් කියනවා නම් අන්නේ කියන එක දෘෂ්ටිකාන්තාරයක් දෘෂ්ටිවිසෝකයක් කියලා දෘෂ්ටි කතර කතරමංගීමක් කියලා. බය වෙන්න අපි මෙහෙම කිව්වට මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිටිට සාපේක්ෂව. ලෞකික සම්මාදිටිට සාපේක්ෂව කම්මසගත සම්මාදිටි ඉඳලා බුදුහම දේශනා කරන නැවත අපාය යන්න වෙයි. ඒ නිසා ඒකෙන් මෙදෙන්න හොඳ දේවල් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ සම්මුති සත්‍ය ඉඳලා. ඒකයි මේකයි පටලවා ගන්න එපා. හැබැයි පරමාර්ථ සත්‍යයට යනකොට අර සම්මුති සත්‍යයත් අසත්‍යයක් වෙනවා. ඒ තරම් දර්ශනයක් තමයි බුදුහාඳුර මේ දේශනා කළේ. මෙන්න මෙතෙන්ට එන එක තමයි පිනතුනේ. මේකට තමයි අපි මෙතෙක් කල සසරේදී පුහුණු කරපු උගත්කම්, නුවණැතිකම්, බුද්ධිමත්කම් සියල්ලක්ම පාවිච්චි කරන්න ඕන. මෙන්න මේක තේරුම. එහෙම නැතුව පිනතුනේ ඔබට වෙනත් වෙනත් සබ්ජෙක්ට්, විෂය ධාරා, ශාස්ත්‍ර භාෂා ඉගෙන ගන්න ලෝකෙ අමාරුවක් නැහැ. ඔබ දක්ෂනම් ඔබට විවිධ විවිධ භාෂා ඉගෙන ගන්න පුළුවන්. විවිධ විවිධ විෂය ධාරා ඉගෙන ගන්න පුළුවන්. නොයෙකුත් කුසලතා, ක්‍රීඩා, ජිම්නාස්ටික් ආදී ඔබට ඉගෙන ගන්න පුළුවන්. ලෝකේ වෙනත් ගැලැක්සීස් බලන්න පුළුවන් උපකරණ සියුම් කළා. අලුත් ග්‍රහලෝක බලන්න පුළුවන්. අලුතෙන් පායන ග්‍රහ තාරකාව ඔබට බලන්න පුළුවන් රිසර්ච් කළා. මුහුද පතුලේ තියෙන දේවල් පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. පොළොව යට තියෙන දේවල් රිසර්ච් කරන්න පුළුවන්. ඊටාම ලස්සනට සතුටෙන් ඉන්න විදිහ ලස්සන දේශන කරන්න පුළුවන්, ඒ දේශන අහන්න පුළුවන්. ඒ ඔක්කොම පිනුතුනි මේ ලෝකයේ තුල තියෙන දේවල්. බුදුරජාණන් වහන්සේ එහෙම සත්‍යකු දේශනා කළා. උන්වහන්සේ දේශනා කරපු ලෝක විග්‍රහය කොස්මොලොජි කියන එකට කිට්ටු වෙනවත් බෑ සාම විද්‍යාඥයන්ට. ස්ටීවන් හොකින් වැනි අය ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් රිසර්ච් කරලා බැලුවා, උපකරණ සියුම් කළා. ළඟදී නැති වුණේ ස්ටීවන් හොකින්. ඔහු තමයි කොස්මොලොජි ගැන හිටපු ඉහළම විද්‍යාඥය ලෝකේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝක විග්‍රහයට උන්ට තව අවුරුදු 100ක් ගියත්, 1000ක් ගියත් සමීප වෙනවත් බෑ. ඒ තරම් ලෝක විග්‍රහයන් බුදුදහම තුල තියෙනවා. නමුත් බුදුදහම තුලටත් වඩා ගැඹුරට ගිහිල්ලා ඒ සම්මුති ලෝකේ විස්තර කිරීමක් නෙවෙයි, ඊටත් වඩා මේ අපි නිර්මාණය කරන ආධ්‍යාත්මික ලෝකයේ ස්වභාවය තමයි මේ සඳහන් කරන්නේ. මේ දුකෙන් නිදහස් වෙන්න මේ මොහොතේම අපි කරන්න ඕන මොකක්ද කියන කාරණය සඳහන් කළේ. මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ මුලදී අපි සුතමේ ඥානෙන්, කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් අසා දැනගන්නට ඕන. අසා දැනගත්තට පස්සේ තමන්ට විශ්වසනීයත්වයක් ඇති වෙනවා. තමන් අතීත කුසල ධර්මෙම හොඳට තියෙන කෙනෙක් නම්, තමන් ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන ආපු කෙනෙක් නම් තමට ලොකු ගෞරවයක්, විශ්වසනීයක් ඇති වෙනවා මේ සදහම් පණිවිඩය ගැන. ඊට පස්සේ ඔහුට ලොකු කැමැත්තක් ඇති වෙනවා ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඇයි එහෙම ඔහුට උනන්දුවක් ඇති වෙන්නේ? ඔව්, දුක දැක්කට පස්සේ ඔහු දකිනවා මේක ප්‍රත්‍යක්ෂ කර නොගත්තොත් මොකද වෙන්නේ? ඔව්, හැමදාම තමන්ට දුක් විඳින්න වෙනවා. එක මරණ ගෙදරකට ගිහිල්ලා විතරක් නෙවෙයි අඬලා එන්න ඕන. ජීවිත කාලය මලගෙවල් ගානකට, ලෙඩ දුක් ගානකදී අඬන්න වෙනවා අපට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අවබෝධය නැතුව යම් කිසි කෙනෙක් ලෝකයේ තුල ජීවත් වෙනවා නම් ඇසෙන් රූප දැකීමෙන්, කනෙන් ශබ්ද අහමින් ඒ කෙනා ජීවිතයේ ලබන අත්දැකීම් වල ස්වභාවය විස්තර කළා. උපමාවකින් දේශනා කළා. මොකද්ද උපමාව? පින්නතුන් ටිකක් සැර උපමාව බුදුහාම දේශනා කළේ. මොකද්ද උපමාව? පණ තියෙන හරකෙක් ඉන්නවා. ඒ හරකගේ හැම ගලවන පණ පිටින්ම. පිට තියෙන සම සම්පූර්ණයම ගලවන. ගලවන අතාරිනව හරක. මොකද්ද වෙන්නේ? ඕ සත්තු මැස්ස ඇවිල්ලා වහනෝ බිම ලැග්ගොත් ඒ වැලි වලට හීරෙනවා, අවුවට වේරෙනවා. දැඩි වේදනාවකින් මේ සතා ඉන්නේ. පින්නතුනි මෙන්න මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම නොදැක ඒ දුකේ නිදහස් වෙන මාර්ගයේ නොවඩා ඉන්න කෙනාගේ ස්වභාවයක් මෙන්න මෙහෙමයි කියලා දේශනා කරනවා. ඇසෙන් රූපයන් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට, දිවෙන් රස විඳිනකොට, ශරීරයෙන් පහස ලබනකොට, හිතට අතීත දේවල් මතක් වෙනකොට, දැනපු අය, වෙනස්කම් කරපු අය, ඔරෝපු අය, ඉස්කෝලේ යන කාලේ පෑන් උදුරගත්තු අය, නේද පෑන් වලින් ඇනපු ඒවා, ඒ ඔක්කොම මතක් වෙනවනේ නේ. පින්නතුනේ හැම මොහොතකම අර හරකා විඳින දුක වගේ අපි හැම මොහොතෙම දුක් විඳිනයි. ඒ නිසා පින්නතුනේ අපි මනුස්ස ලෝකේ අපි සැප විඳිනවා කියලා හිතුවට සැප විඳිනේ නෑනේ අපි. අන්න ඒ දුක් ටික නිදහස් වෙලා පළවෙනි පියවර තමයි, දුකෙන් නිදහස් වෙන ආරම්භක පියවර තමයි සමත කමඨහනක් පාවිච්චි කරමින් හිත සමාධිමත් කිරීම. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ආයතන පහ ඇසුරු කරලා තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච විඥානයේ තුල හිත බැස නොගන්නා විදියට මනස පැත්තට අවධානය යොමු කළා නිතරම සමත කමඨහනකින් ඉඳීම. ඒ සමත කමඨහනකින් ඉන්නකොට බාහිර බලන රූප, ශබ්ද ආදී හිත බැසගන්නේ නැහැ. ඒකෙන් කියන්නේ තමන් රූප බලන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. බලනකොටම තමන් ඇතුළයි බලන්නේ. පිටට බැසගන්නේ නැහැ හිත. එහෙන් රූපයක් දකිනකොට, කනින් ශබ්දයක් අහනකොට ශනිගව තමන් බලන්නේ ඇතුළ පැත්ත. අර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලනවා වගේ. මේකට කියනවා කාම භූමිය ඉක්මවනයි කියලා. සතර අපාය, මනස ලෝකේ, දිව්‍ය ලෝක හයම සත්‍යයන් ඉන්නේ මෙන්න මේ පංච විඥාන තුල බැසගෙන. අන්න ඒ පංච විඥානයේ බැසගෙන තියෙන හිත එයින් මුදවල ඇතුළු පැත්තට යොමු කිරීම තමයි අර ඉබ්බා තමන්ගේ අවයව පහ කටු ඇතුළට ගත්තා වගේ තමයි. කුම්මෝව අංගානි සකේ කපාලේ කියලා කියන්නේ. ඉබ්බා තමන්ගේ ඉඳුරන් හයෙන් ඉඳුරන් පහක් ඇතුළට ගන්නවා. අන්නේ ගන්න වගේ තමයි ගත්තට පස්සේ අර වෙන කෙනෙකුට හානියක් කරන්න තියෙන අවස්ථාව අඩුයි. මෙන්න මේ පංච විඥාණයෙන් හිත බැස ගැනීම අඩු කළා මනස පැත්තට තමන් අවධානය යොමු කරනවත් එක්කම තමන් මහා දුක් කරදර ටිකකින් තමන් මිදෙනවා. තමන් ලොකු කෙලෙසකින් මිදෙනවා. තමන්ට බාහිර දුක් රැසකින් තමන් මිදෙනවා. මේ මිදීම නිසා තමයි මහා මානසික සතුටකටපත් වෙනවා. ඒ මානසික සුවයටපත් වෙනකොට ලෝකේ ඉන්න එක්කෙනෙක් ඔබට ඊර්ෂ්‍යා කරනවා. කවුද? මේ කාම ලෝකේ ඉහළම ඉන්න පුද්ගලයා ඔබට ඊර්ෂ්‍යා කරනවා. ඕ. ඒයින් මෙහා පිනොතනි කවුරුවත් ලෝකේ ඊර්ෂ්‍යා කරන්න දන්නේ නැහැ. දැන් ඊර්ෂ්‍යා කරන්නේ ඇහැට හුඟක් රූප පේනව තියෙනවා නම්, කනට හුඟක් හොඳ ශබ්ද අහනවා නම්, නාසයට හොඳ ගඳ සුවඳ විඳිනව නම්, හොඳ රස කෑම ගන්නව නම්, මේවට තමයි ලෝක මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ. ඇත්තටම අපි සැප විඳිනටයි ලෝක මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ මොකටද? අපි දුක් විඳිනට මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ ලෝකෙ. ඊර්ෂ්‍යා කරනවත් දන්නේ නැහැ ලෝක මිනිස්සු. පින්නතුන් ඊර්ෂ්‍යා කරන්නේ එක්කෙනයි, කවුද? ඒ තමයි මාරය. ඔහු දන්න ඔහුගේ ෆීල්ඩ් එක දැන් ඉක්මවල යනවා, යන්න හදනකොටම බාධා කරනවා. හැබැයි දැන් ඔබ ඉන්න මට්ටමෙන් නම් බාධා කරන්නේ නැහැ, බය වෙන්න එපා. වාක් සතුරු වෙනවා යා ඔබ ඉන්න දේ. ඇයි ඔබ රූප දැක්කම හරියම හොඳ කිය කියනවා, ඈ කෑම ಜಾති හමුනාම හරියට ආනිසංසයක කියනවා, වර්ණනා කරනවා. ඒත් එක්ක ඉන්න ලෝකයේ තුර ඔබට දැන් නම් කිසියෙම බාධාවක් කරන්නේ නැහැ. ඔබ ගැන වාක් සතුරු වෙන තමාරය අනේ මගේම කෙනෙක් තමයි, මගේ විශේෂ ස්ත්‍රිය තමයි, මගේ ෆීල්ඩ් එකෙම තමයි මෙයා ඉන්නේ, තවත් හොඳට මෙහෙම ඉන්න කියලා සතුටු වෙනවා ඇති. පින්නතුනි ඒ නිසා කියනවා මෙන්න මේ පංච විඥාණයෙන් හිත බැස ගන්න ගතිය මුදවලා ධාන මට්ටමටම හිත දියුණු කිරීම. නැත්තම් කාම ලෝකෙන් ඉක්ම වීම කියන හරියට මායයේ ගැසට වැලි ගැසීමක්, මායයේ ගැස් දෙක අඳ කිරීමක් කියන. ඔහුට පාලනය කරන්න බැරි වෙනවා. අපි ඔහුගේ සීමා ඉක්මවල යනවා. කාම ලෝකෙ ඉක්මවල බ්‍රහ්ම ලෝකෙ මට්ටමට අපි මනස ගන්නවා. ඒක යන්නේ පින්නතුනි මරණයෙන් පස්සේ දිවි ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ යamak නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. ඒ මරණයෙන් පස්සේ යන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. බුදුදහමෙන් කියන්නේ ජීවත් වෙන කාලෙදිම හිත දියුණු කරලා මිනිස් සිරුරක් දරාගෙන කායිකව මනසින් බ්‍රහ්මයකගේ වඩින්න පුළුවන්. ඔබ මෛත්‍රිය වඩනවා නම් සතර බ්‍රහ්ම විහරණ වඩනවා නම් ආනාපාන සතියෙන් හිත සමාධිමත් කරනවා නම් පින්නතුනි ඔබට මනුස්ස ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම සූයේ මනසින් ඉඳින්න පුළුවන්. එහෙම දහමක් මේ දේශනා කරේ පින්නතුනි. එහෙම දහමකට උරුමකම් කියපු කෙනෙක් ඔබ. ඔබ ඊටමද සරල දෙයකට ආසා හිතන්නේ ආසා කරන්නේ මේ වටිනා දියක් ඔබ තියාගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරක් පාර යන කඩිගුලක් දැකලා නැවතිලා කියනවා. මහණෙනි මෙතන ඉන්න මේ සත්‍යයන්ගෙන් සක්විති රජන වෙච්ච කවුරුවත් නැහැ කියලා. පාරේ හරහා යන කුඹි කඩිගුලක් දැකලා කියනවා මේ කඩි අතරින් සක්විති රජන වෙච්ච කවුරුවත් නැහැ කියලා. සක්විති රජ කියන්නේ කාටද? මේ මහා පෘථුවියටම අධිපති වෙන කෙනා. ඇතැම් විට දෙවියොත් කැමැතිය තත්ත්වයටපත් වෙන. අන්න එවැනි තත්ත්වයකට පත් වෙච්ච අය කොහොමෙන් අතර ඉන්නවනම් අපි අතරේ පිනොතුණියම පත්න වෙච්ච කෙනෙක් නෑ. මේ ලෝකෙටම අධිපති වෙච්ච අය අපි අතීතේ. නමුත් අද අපට ඒක බවෙන් ඇහිලා පේන්නේ නෑ. ඒ නිසා අද අපි ලැබපු ඉතාම පොඩි දෙයක් අපට හිතෙන මහා ලොකු දෙයක් අද අපි ලබලයි කියලා. පිනොතුණි මේ අද ලැබපු දේ මහා ලොකු දෙයක් නෙවෙයි. ওই ලැබපු දේවල් ටික තමන්ට අහිමි වෙන ගැති වෙන කොච්චරද? ඒක මොහොතයි ඒක ඇසි පිය ගහන මොහොතකින් ඔයි ගොඩනගාගත්තු සීලම් දේවල් ඔබට අහිමි වෙනවා. ඒ ටික තමන් පරිහරණය කරත් පිනොතුණි ඒක ඇත්තටම තමන් කායික වනේ පරිහරණය කරන තමන් මනසින් පරිහරණය කරන. ඔබ වටිනා මාලයක් දාගෙන ඉන්නවා කියලා කියන්න බලන්න. ඒ මාලේ ඔබේ ඇඟට ගෑවෙනකොට මේක ලක්ෂයක් වටින මාලයක් කියලා මේක සියුම්ද? ඔබට දැනෙනවද ඒක? ඔබට ඒක දැනෙන ඔබගේ කයටද හිතටද? හිතට. ඒක හිතට දැනෙන දෙයක්, ඒක කයට දැනෙන දෙයක් නෙවෙයි ඇත්තෙම. ඔබ වටිනා ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන්. ඔබ ලස්සනම ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන්. ඒ ලස්සන ඇත්තම ඔබගේ කයට දැනෙන දෙයක් නෙවෙයි ඒක. අද අපි සැප විඳිනවා කියලා හිතන් ඉන්න බොහෝ දේවල් අපි කායිකව විඳින දෙයක් නෙවෙයි පිනතුනේ. ඇත්තනම් අපි මානසිකව මේ විඳින්නේ. ඇත්තම මේ ස්පර්ශයෙන් විඳින දෙයක් ඔබට හිතෙන්න පුළුවන්. එහෙනම් ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල් ඒවා නැතුණාට එහෙනම් ශරීරයට විඳින දේ නම් ඇත්තටම මම විඳින පහසේ කියලා නේ. ඔබට හිතෙන්න පුළුවන් නේ. අපි උදාහරණයක් කියමු බලන්න. ඔබ රාත්‍රී කාලේ නිදා ගන්නවා. අපි කියමු ගෙදර ඥාති ගෙදරක පින්කමකට ගිහිල්ලා අපි කියමු පිරිත් ගෙදරට ගිහිල්ලා නැත්නම් බණ ගෙදරට ගිහිල්ලා ඒ ඥාති ගෙදරම ඔබ නිදා ගන්නවා. ඔබේ දරුවත් ඒත් එක්කම ගියා. දැන් දරුවගේ ළඟ දරුවගේ ඇඟට අත තියාගෙන ඔබ නිදා ගන්නවා. විටින් විට දරුවගේ ඇඟට අත ගන්න ඉතින් ආදරෙන්. ඔබ දරු සෙනෙහසින් ඉන්නවා. කොහොම ඉන්නකොට කවුරු හරි කෙනෙක් එකපාරම ලයිට් එක දානවා. දානකොට ඔබේ දරුව නෙවෙයිනේ මේ වෙන කෙනෙක්. එතකොට ඇත්තටම ඔබ මෙතෙක් කියලා ඒ දරුවා කියලා මින්දේ ඔබේ කයින්ද මනසින්ද? ඇත්තටම මනසින් තමන්ගේ දරුවා කියලා මෙවින්දේ. ඒක නෙවෙයි පින්නතුනි පුදුමය. බැරි වෙලාවත් ලයිට් එක දානකොට එතන ඉන්නේ සර්පයෙක් නම්? ඔබ මෙච්චර වෙලා ඇත්තම මේ සැප වෙන යන රූපෙන්ද? ඔබ සම්පූර්ණ මනසින් මේ හිතාගෙන වින්දේ පින්නතුනි. නැත්තම් ඔබේ දරුවා කියලා ආදරෙන් අතගගා ඉන්නකොට ඔබ ඉතාම අමනාප කෙනෙක්ගේ දරුවෙක් මේ ඉන්නේ. වැරදිලා ඇවිල්ලා තැමිටරය කරවලි. ඔබට අරසු වෙන්නේ නැහැ නේ. පින්නතුනි බලන්න ඇත්තටම ඔබ ආද ඔබේ දරුවා කියලා දුකක් හොස්සපක් විඳිනවා නම් විඳින්නේ දරුවගෙන්ද? දරුවගෙන් නෙමෙයි පින්නතුනි ඔබ ඔක්කොම විඳින්නේ මේ තමන්ගේ මනසින් මේ. ඔබ කෑමක් ගන්නකොට රූපයක් විඳිනකොට දැන් අපි කිමු ලස්සන බීමක් ඔබට හරි ලස්සන පානයක් මිහිරි පානයක් කෙනෙක් ඔබට අරන් එනවා. ඔබ තිබහ වෙච්ච වෙලාවක. ඔබ හරි සතුටු වෙනවනේ බොන්නත් හැලෙමනේ. බොනකොට සන්තෝෂ වෙනවනේ. හැබැයි බිව්ව ගමම ඔබ ජීවිතක්ෂයටපත් වෙනවා. එතකොට ඇත්තටම මේ ඔබට සතුට මේක ලැබුණේ අර දෙයින්ද ඇත්තටම? නෑ මේක සම්පූර්ණයෙන්ම මේ සතුට කෙලින්ින්දේ මනසින් මේක. සැප හෝ දුක කියන එක ගන්නෙ මනසින්. බාහිරට එන එකක් තියෙනවා, මේ ශරීරය දැන් ස්පර්ශ ගතියක් තියෙනවා. ඒකත් වෙනතන ක්ෂණික වෙතනම හටගෙන නිරුද්ධ වෙන එක. ඒක පස්සේ තමන් ඉතුරු ටික ගන්නෙ මනසින්. ඉතින් අනිත්‍යතාවය යුක්ත ලෝකයක පින්නතුනි, ඇත්තටම අපි සම්පූර්ණ මේ ඉන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් ඉන්නේ. මෙන්න මේ අන්ධකාරයෙන් අපව නිදහස් කරවල ප්‍රබෝධමත් කරවන්නේ මෙන්න මේ ප්‍රඥා ලෝකයේ නැමැති සදහම් ආලෝකයෙන්. මේ ආලෝකේ වැටෙනවත් එක්කම පින්නතුනි අපේ හිතේ තියෙන අවිද්‍යා අන්ධකාරය දුර වෙනවා. ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරන මාර්ගය තමයි පින්නතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කය ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නවා. ආනාපාන සතියේ හුස්ම ගැන, තමන්ගේ හතර ඉරියව්ව ගැන, නැත්නම් තමන්ගේ ඉරියව් පිළිබඳව අනිත් ඒවා කරන කියන දේවල්, පටිවිආපෝතේජෝ වායෝ කියන සතර මහා භූත රූප, නවසීවතික ධාතු මනසිකාරය, පටිපුල මනසිකාරය, මේ වගේ හිත හිත මේ ශරීරය මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ ශරීරය හට ගැනීම නිරුද්ධ වීම, සමුදය ධම්මානුපස්සී විරති, වය ධම්මානුපස්සී විරති කියන එක බලනවා. ඒකට කියනවා කායනුපස්සනාව කියලා. ඊට පස්සේ වේදනුපස්සනාව කියලා තමන්ගේ හිතට එන සැප දුක් උපේක්ෂා ආදී වේදනා ගැන හොඳට ඇතිවීම නැතිවීම බලන ඕනි. චිත්තානුපස්සනාව විදියට තමන්ගේ හිතට එන රාග ද්වේෂ මෝහ වීත රාග වීත දෝෂ වීත මෝහ ආදී මෙන්න මේ සිත් ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නෝ. ඒ සිත් හටගෙන නිරුද්ධ වෙන ආකාරය හොඳට තමන් දකිනවා. ධම්මානුපස්සනාවේදී තමන්ගේ සිත විලි කුසල අකුසල සිත විලි හටගෙන නිරුද්ධ වෙන හැටි තමන් බලනවා. මේ හතර වෙන එනම වඩල පිනුතුනි අන්තිමට මොකද්ද වෙන්නේ? මේ හතර වැඩිීමේ දිගින් දිගටම වැඩිීමේ ප්‍රතිඵලයක් විදියට මුලදි වෙන වෙනම වඩනවා. ඊට පස්සේ මේ හතරම එකට දැකලා මේ හතරේම ක්‍රියාකාරීත්වය කියන්නේ ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියන්නේ, දිවෙන් රසයක්, නාසයෙන් ගඳ සුවඳක්, ශරීරයෙන් පහසක්, මනට සැට සිතුවිල්ලක් ආවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ක්ෂණිකව හටගත්තා. එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. තමන්ගේ හිත බාහිර අරමුණකවත් තමන්ගේ හිත තුලවත් බැස ගන්නෑ. තමන් සම්පූර්ණයෙන්ම ඉන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ පරිසම්පාදය පදනම් කරගත්තු අනිත්‍යතාවය මෙනෙහි කරන දැක්ම විතරයි තමන්ට තියෙන්නේ. තින්නතින අපේ ජීවිතයේ කොයි තරම් දුරට දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වෙන්නේ කොයි තරම් දුරට තමන් මානසික සුවයක් කරා ඉන්න කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ තමන් කොයි තරම් දුරට මෙන්න මේ අනිත්‍ය සංඥාව වඩනවාද කියන කාරණය මත. අන්තිමට පින්නේ බුදුහාම දේශනා කරන ලෝකේ බලන්න තියෙන්නේ සිදුවෙනවා නම් සිදුවන දෙයක් මෙන්න මේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධම විතරයි කියලා. මේ අවබෝධයත් එක්කම අපට පින්නතුනි කිසිඳු දෙයක් ගැන බාහිර ද්‍රව්‍යකවත් වැඩි දෙයක් තමාගේ සිත තුළවත් තමන් පිහිටන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම තමන් ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පෘථග්ජන කෙනෙක් ගත්තත්, මාර්ගඵලලාභී කෙනෙක් ගත්තත්, රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් වඩන තියෙන එකම දෙයයි ඒ මොකද්ද? මේ ස්කන්ධ පංචකය අස්සාද ආදීනව නිස්සරණ සමුදය වය වශයෙන් බලන කියලා. පින්නතුනි දුකේ නිදහස් වෙන කැමතිනම් අනාගතයේ දුක් පීඩා නොවිඳින්න කැමතිනම් අනාගතයේ නොහඬා ඉන්න කැමතිනම් දුකේ නිදහස් වෙන මාර්ගය මේකයි කියලා දැනගෙන හැකි තාක් ඉක්මනට මේක වැඩි වීම සඳහා තමා යොදන කාලය වැඩි කරගන්න. ඔබ වයසට යනවට වඩා වේගෙන්, ඔබ ලෙඩ දුක් වලට පත් වෙනවට වඩා වේගෙන්, දුරවල වෙනවට වඩා වේගෙන්, මරණයට ළඟ වෙනවට වඩා වේගෙන් ඔබට මේ ධහම තුල උඩුගම් බලා පියමන් කරන්න සිද්ධ වෙනවා. පටිසෝතගාමී ධහමක ලක්ෂණයක මුළු ලෝකයාම යන්නේ අනුසෝතගාමී ධහමක. වයසට යනකොට වයසට නොගියපු කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ. ලෙඩ වෙනකොට ඉක්මනටම සුවෙලා මන් ලෙඩ නෑ කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ. බුදුදහමෙන් කරන්නේ ඒක නෙවෙයි. බුදුදහම පටිසෝතගාමී ධහමක්. බාහිරින් වෙනස් කරන්න යන්නේ වයස කියන එකක් පින්නතුනේ සම්පූර්ණ මනසින් ගන්න දෙයක්. ඔබ මෙච්චර වයසක කෙනෙක් කියලා ඔබට හිතෙන්නේ මනසින් හිතන කොටයි. ඒ හිතන මොහොතේ වනිතිතාවය දැක්කොත් ඔබ වයසට ගිහිපු කෙනෙක් නෙමෙයි. ඔබට ඒ වයස ඔබට අදාළ නැහැ. වයස නෙවෙයි පිනතනේ මේ රූපියත් ඔබට එදාට අදි අයිති නැහැ. රූපේ තුල ඔබ බැස ගන්න. ඔබ ප්‍රඥා ලෝකයෙන් බැබලෙමින් දිලිසෙමින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ සම්බුද්ධ ශාසනය තුල පිනතනේ ඔබව අභිෂේක කරන්න ප්‍රඥාව තුල බබලවන පුද්ගලෙක් බවට පත් කරන්නයි බුදුහාඳුරෝ ඉමහත් කැපවීමකින් මහත් පරිශ්‍රමයකින් මේ ධර්මය මේ උතුම් සද්ධර්මය අද වෙන වෙසක් පුන් පොහො දිනයක ප්‍රත්‍යක්ෂ කළේ බුදුහාඳුරණ කරන ලොකුම ගෞරවය තමයි ලෞකික සම්මා දිට්ඨිය තුළ කුසල් දහම් කරන අතරින් මෙන්න මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළ චතුරාර්ය සත්‍ය හරියට තේරුම් අරගෙන කිසිඳු බාහිර දෙයක හිත බැස නොගන්නා විදියට අභ්‍යන්තර හිත පැත්තෙන්ම මේ දේ දකින්න අපි උත්සාහ කරන්න ඕන. එහෙම උත්සාහ කරන කෙනා බාහිර දේවල් තුලින් දුකට සංවේගයට පත් වෙන්නේ නැහැ. ඔහු සැබෑ පිළිසරණක් ඇති කරගත්තා. මේක තමයි බුදුහාමර අවසාන වතාවට දේශනා කළේ ආනන්ද හැඳුවන්ට. අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණාන ආඤ්ඤ සරණ. තමන්ට තමන් පිළිසරණක් කරගන්න. නාඤ්ඤ සරණ වෙනස් සරණක් නැහැ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන ආඤ්ඤ සරණ. සද්ධර්මයේ පිළිසරණක් කරගන්න වෙනත් කිසිඳු පිළිසරණක් තමාට නැහැ කියලා. තමන් කොච්චර සලකව මේ ශරීරයත් පිනතුනේ තමන්ට නොසලකන දවසක් එනවා. අපිට කෙලින් ඉන්න බැරි වෙන දවසක් තියෙන පිනතුනේ. ඇස් දෙකට තමන් කැමති දේවල් බලන්න බැරි නොපෙනෙන දවසක් එනවා. කන් දෙකට නොඇසෙන දවසක් එනවා. තමන්ගේම මල මුත්‍රා තමන්ට පාලනය කරගන්න බැරි දවසක් එනවා. තමා දන්නේම නැහැ මල මුත්‍රා ගිල්ල ශරීරයෙන්. ඒ තරමට මේ ශරීරය දුර්වල වෙනවා. ඔබ කිව්වත් පුදුමයි ඔබ හිතලවත් තියෙනවද දන්නේ නැහැ මේක. වයසට ගියාට පස්සේ අවුරුදු 80 පැනන පස්සේ සමහර අය පින්නතුනේ තමන්ගේ මල මුත්‍ර යනවද කියලා තමන්ට දැනෙන්නේ නැහැ. ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. මෙච්චර අපි මේ සලකව ශරීරයේ ස්වභාවයක. ඒ නිසා මේ ශරීරය ගැනවත් පින්නතුනේ අපිට ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ. හැබැයි එක දෙයක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ මොකද්ද? ඔය අපේ හිත ගැන. මේ හිතට අපේ සම්මා දිට්ඨිය එකතු කරවතින්, සතර සතිපට්ඨාන එකතු කරවතින් ප්‍රඥා එකතු කරවතින් අන්න තමයි සැබෑ පිළිසරණක් තියෙනවා එදාට. අන්නේ පිළිසරණ අපි හදාගත්තොත් පින්නතුනේ අපි ලෝකේ අසරණය නෙවෙයි. මුළු ලෝකයක් අපට අහිමි වෙලා යද්දී අපට පිළිසරණක් තියෙනවා, අපට රැකවරණයක් තියෙනවා. මෙන්න මේ රැකවරණ අපේ ජීවිතවලට සලසා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ඉමහත් කැපවීමකින් මේ උතුම් ධහමක් අනාවරණය කළේ. ඒ ධහම බුදුහාමරට අයිති ධහමක් නෙවෙයි. ඒ දහම මේ ලෝකේ ඉන්න බුද්ධිමතුන්ට අයිති මේ ලෝකේ යථාර්ථය. ලෝක යම් කිසි කෙනෙක් නුවණැතිනම් ඒ නුවණැති හැම මිනිසියෙකුගේම ජීවිතයේ ඉලක්කය වෙන්නට ඕන. මේ පහළ වෙච්ච මේ ශාස්ත්‍ර වේලාගේ මේ දර්ශනය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කත්තදා බලන්න උත්සාහ කරන්න. ඒක කිසිඳු ජාති ආගම් වලින් ભેදයකින් තොරව සියලුම බුද්ධිමත් මිනිසයාගේ ජීවිත කාර්යභාරයක් බවට පත් වෙන්නට ඕන. ඒ නිසා අපි පින්නතුනි අපි මහත් පිනකින් උපතින්ම මේ අවස්ථාව අපි ලබාගෙන තියෙනවා. උපතින්ම ලැබෙච්ච නිසා සමහරට අපට ඒක වටින්නේ නැහැ නේ. ඇතැමිට ලෝකෙට වැඩිපුරම ධර්මයෙන් සේවය කරන කවුද? උපතින් අබෞද්ධය මේ දාම අහලා ඇවිල්ලා ඉගෙනගෙන ඒ ඇතම ලොකුම සේවයක් කරන්න පින්නතුනි. උපතින්ම බෞද්ධයට සමහරට මේක වටිනකම නැහැ. ඒ නිසා පින්නතුනි අපි එහෙම වෙන්න හොඳ නැහැ. මේ වටිනා දහමක් අපට ලැබුණේ මේ දහම රකින්න, මේ දහම අහන්න, මේ දහම පිළිපදින්න තමයි පිනතුනේ. මේ පහසුකම් ටික ඔක්කොම අපි ලබා ගත්තේ. ඇතැමිට ඔබ ඇමරිකාවට එන්නත් ඇත්තේ මේක රකින්නම මේක පිළිපදින්නම තමයි පිනතුනේ. ඔබ ශ්‍රී ලංකාවේ ඇතැමිට භාවනා කරනවා නම් ඔබට මදුරු දැලක් දාගෙන තමයි භාවනා කරන්න වෙන්නේ. ඩාඩියේ ඉන්න බෑ ඔබට පොඩ්ඩක් ගන්න. පිනතුනේ මෙහි ඔබට කිසිම දෙයක් නැති ඔබ මදුරු එකකින් අත ඔබට හානිය නොවන විදියට මේ රැකවරණය ඔබට ලබා දුන්නේ ඔබේ මතීත පින්දහම් විසින්. ඒව නිකන් ලැබෙච්ච දෙ නෙවෙයි. ඔබට විනෝද වෙලා ඉන්ද්‍රිය පිනවල නිකන් මේ ජීවිතේ කැපකල්ල යන නෙවෙයි ඔබට මේ ටික ලැබුණේ. ඔබට මේ ඔක්කොම ටික ලැබුණේ ඔබේම අතීත පින්කම් වල අනිසංස වලින්, අතීත ප්‍රාර්ථනා වල අනිසංස විදියට. ඒව ලැබුණේ මේ ධාම හැකිතාග දුරට ඔබට රකින්න තමයි මේ පාසුකම් ටික ලැබුණේ. මේ ගැන පිනතුන ඔබ නිතරම හිතන්න. මම කොච්චර වාසනාවන්ත කෙනෙක්ද, මම කොච්චර පින්වන්ත කෙනෙක්ද, මට කොච්චර වාසි ටිකක් මේ මොහොතේ සද්ධර්මයෙන් ලැබිලා තියෙනවාද කියලා නිතර නිතර ඔබ තමන් ගැන හිතලා සතුටු වෙන්න. තමන් මේ ධහම යනකොට පිනතුණි මේ ජීවිතයේ වශයෙන් තමන්ට ලැබෙන්න පුළුවන් සියලුම වාසි ටික ලැබෙනවා, අනිසංස ටික ලැබෙනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. රැකී රක්ෂා කරන කෙනෙක් නම් ඉක්මනට ඔබේ රැකී රක්ෂා දිනු වෙනවා. ඔබ දරුවන්ට හොඳට උගන්වන්න කැමති වෙනවා නම් ඒ දරුවාත් හොඳට නිරෝගී වෙලා හොඳට ඉගෙන ගන්නවා. ඔබ යම්කිසි කලකදී මෙන්න මෙච්චර මුදලක් මම එකතු කරන්න ඕන. මම මේ ණය ටිකෙන් මම ඉක්මනටම නිදහස් වෙන්න ඕන කියලා ඔබ ප්‍රාර්ථනාවක් ඉන්නවා නම් ඒ ඔබගේ ලෞකික ප්‍රාර්ථනාත් ඉක්මනටම ඉෂ්ට වෙනවා කියනතේ ඔබ මේ දහම රැකීමේ ආනිසංස විදියට. දහමේ හැසිරීමේ ආනිසංස දුකෙන් නිදහස් වෙන නිවන් දකින්න විතරක් කියලා හිතන්න එපා. මේ කරන උත්සාහය ලෞකික වශයෙන් ඉහළම කුසලයක්, ලෝකෝත්තර වශයෙන් ඉහළම කුසලයක්. ඒ කුසලයට ඔබට ලබා දෙන්න පුළුවන් සියලුම වාසි ටික කර්මානුරූපව වෙත සමීප වෙනවා. ඔබට අමුතියෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ගහකින් ගෙඩි ඕන, මල් ඕන කියලා ගහේ කෙළවරින් අදින්න බෑ අපට. අපිට මොකද කරන්න තියෙන්නේ? අපේට තියෙන ගහේ මුලට වතුර ටික, පොවර ටික, පස් ටික ලංකන එක විතරයි තියෙන්නේ. ගහේ ගෙඩි හැදෙන එක, මල් හැදෙන එක ගහේ සිද්ධාන්තය. ඒ වගේ අපටත් නිතර හිත පිරිසුදුව තියාගෙන නිතර දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න, ඒ අතර විශේෂයෙන් මෛත්‍රී භාවනාව නිතර වඩන්න. සීල සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතා හිත මෛත්‍රී භාවනාවත් එක්ක ඉන්න. ඒ අතර පින්නතුනේ හැම මොහොතෙම ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා මේ ධාතු ආයතන ස්කන්ධ ආදී වශයෙන් මේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න. මේ හැම දෙයක්ම පෙරපසනොත් පී හටගෙන ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන ආකාරය හොඳට නුවණින් දකින ශක්තිමත් මනසක් හදාගන්න. එහි ආනිසංස විදියට පිනතුන ඔබ හැකිතාක දුරට ඔබේ ජීවිතේ උපේක්ෂාව දිනු වෙනවා. ඇලියම් ගැටියම් දෙකෙන් හිත මිදිලා එන්න එන්නම උපේක්ෂාව තුළ හිත පිහිටනවා. නිවනෙන් මෙහා තියෙන පිනතුන ලොකුම සුවේ විදියට සලකන්නේ මේ උපේක්ෂාව. මේ උපේක්ෂාවේ විවිධ ප්‍රභේද තියෙනවා. අවසානට ගිහිල්ලා සංඛාර උපේක්ෂා ඥානෙ දක්වාම මේ උපේක්ෂාව දුර වෙනවා. උපේක්ෂාව දිනු වෙනවා. ඉතින් මෙවැනි උතුම් දහමක් අහන්නට ඔබ අප පිං කළා තියෙනවා. එවැනි උතුම් දහමක් අහන්නට පුළුවන් පරිසරය තියෙන කාලවකවානුවක අපි මේ ලෝකෙ ඉපදුනේ. නමුත් පිනුතින අපට මේ ලෝකෙ හැමදාම ජීවත් වෙන්න බෑ. කවදා හරි දවසක අපි කොච්චර අකමැති වුණත් අපට අයිති අද තියෙන දේවල් වලින් ඔක්කොම වගේම අපි වයින් කරනවා. එහෙම දවසක් අපි කාටත් වෙනවා. ඒක උපරිම උනත් වැඩිම උනත් අවුරුදු 100ක් වෙයි. ඇතැමිටේ දවස හෙට දවස වෙන්නත් පුළුවන් ඒක. ඒ නිසා මේ ගත කරන හැම තත්පරයක්ම පිනුතුනේ අපට වටිනවා. ඒ වටින්නේ නිකන් හිටියොත් නෙවෙයි. ඒ වටින්නේ මෙන්න මේ දහමත් එක්කම ඉන්න. යෝචේ වස්ස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං. ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ දහම නොදෙක වසර 100ක් ජීවත් වුණට වඩා මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකිනෙන් එක දවසක් ජීවත් වෙනක වටිනවා කියලා දේශනා කළා. ඒ නිසා පින්නතුනි සමත විදර්ශනා වඩමින් එක දවසක් ඉන්න. ඒ හැම දවසම ඔබ හිතන මං තව අවුරුදු 100කින් ජීවත් වුණා කියලා. මගේ වයසට අවුරුදු 100ක් තව එකතු වුණා. මං තව අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් කියලා හිතනකොට ඔබට මරණාසන්න මොහොත ලඟ වුණාට පස්සේ වැඩිපුර ජීවත් වෙන ඉතර කලබලයක් ඔබට හටගන්නේ. ඇයි ඔබ ජීවිතයේ උපරිම ප්‍රයෝජන අරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඔබ හැමදාම ඔබේ ආධ්‍යාත්මික වයසේ වැඩි වෙනවා. ඔබේ ආධ්‍යාත්මික වයසේ වැඩි වෙනකොට බය වෙන දෙයක් නැහැ. ඔබේ කායික වයස, උපැන්න සාතික වයස වැඩි වෙනකොට තමයි බය ටිකක් නේ. දුකනේ. එහකට කියන්නෙත් නැහැ නේ. ඔව්. ඒ පිනතුනේ උපැන්න සාතික වයස. ඒකට ඉතින් කොහොමත් බය වෙනවා තමයි බොහෝ දෙනෙක්. නමුත් පිනතුනේ ඔබේ ආධ්‍යාත්මික වයසට ස්පිරිචුවල් ඒජ් එකට ඔබ බය වෙන දෙයක් නැහැ. ස්පිරිචුවල් ඒජ් එක පුළුවන් තරම් වැඩි කරගන්න. එනසානේ බුදුරජාණන් වහන්සේ කාලේ සමට අවුරුදු 7ක ස්වාමීන් වහන්සේන රත දික්කනකොට එහෙ එන්න මහණ කියලා 60 වයස් පිරුණු කෙනෙක් වගේ වෙන ශ්‍රණිකව මේ ස්පිරිචුවල් ඒජ් එක වැඩි වෙනවා ඒකයි. එනසා හැකිතාක දුරට ආධ්‍යාත්මික වයසින් ඉහළ කෙනෙක් බවට පත් වෙන. ඒක තමයි පිනතුනේ මේ ලෝකේ ජය ගන්න ක්‍රමය. අශෝක රජතුමා ඉදිරියට ආපු අර නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ අර මහා ප්‍රතාපවත් අධිරාජ්‍යයක ඉදිරියේ සත්‍යවිද ස්වාමීන් වහන්සේ සිංහාසනාරූඪ වුණේ එන මේ ආධ්‍යාත්මික වයසෙන් තිබිච්ච පරිණත බව නිසා. මේ ශක්තිය නිසා පින්නතුනේ අපට ඕනෑම සමාජයක් අභියස විසරදව නිර්භයව හොඳ පෞරුෂයකින් එන්න පුළුවන් හොඳ මනසක් අපට තියෙනවා. මේ මනස ඇති කරගන්න තමයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. නිසා මේ ධම්මගේ හැකිතාක් දුරට පිනතුන අප්‍රමාද විදිහට යනට අපි උනන්දු වෙමු. ඒ සඳහා ඔබට කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද අපි ශ්‍රවණය කරපු දහම් කරුණු වලින් පිනතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්, ගැටලු තැන් තියෙනවා නම්. ඇත්තම මේක තමයි අපි මේක දේශනා කරපු මූලික හරය මේක. දැන් අපි දේශනා කරන්නේ ලෞකික සත්‍ය සහ ලෝකෝත්තර සත්‍ය කියලා දෙකක් තියෙනවා කියලා. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ අපි ඉපදෙන කෙනි ලෝකයක් තිබුණා, මේ පේන ලෝකේ තියෙන දේවල් තියෙනවා කියන එක. මේක තමයි සම්මුති. දැන් මේක මේ මලක් නෑ, පුද්දලෙක් නෑ කියලා බුදුහාම දේශනා කළේ නෑ. සම්මුති සත්‍ය නෝ මේක හරි. ඒ සම්මුති සත්‍ය තුල තමයි ලෝකේ යන්නේ. ලෝකේ නීති රීති තියෙන්නේ, ආගම් තියෙන්නේ, විද්‍යාවන් ඔක්කොම තියෙන මේ සම්මුති ලෝකයක් එක්ක. ඒ සම්මුති ලෝකෙට පිටුපෑවේ නෑ බුදුහාමෝ. වැඩි දෙයක් තමයි රජ කෙනෙකුට බදු ගෙවන්න තියෙනම් බදු හිටන් ගෙවන්න කියලා බුදුහාමෝ දේශනා කළා භික්ෂුන් වහන්සේලට. ජාම්පිසි තැනකින් එකොඩ වෙන්න ගෙවන්න තියෙනවා නම් දෙයක්, ඒ ඔරු පාරු පදින කෙනාට වෙන කෙනෙක් අපි සැලේ පාවිච්චි නොකරත් වෙන කෙනෙක්ගෙන් හරි අරගෙන අපි දෙන්න ඕනේ ඒක. ඒ සම්මුති ලෝකෙට බුදුහාමෝ ගරු කළා. අර තුරණ පාග එළිය මහනේ වඩින ස්වාමීන් වහන්සේලාට සමාජයට ගරු කිරීමක් හැටියට ඒකවත් පාගන්නපා කියලා දේශනා කළා. ඒ සම්මුති සත්‍යෙට ගරු කළා. හැබැයි ඒ සම්මුති සත්‍ය තුළ ඉන්නකන් අපට මේ සංසාර චක්‍රයෙන් මිදීමක් නැහැ. ඒ සම්මුති සත්‍ය කියන්නේ නියම සත්‍ය නෙවෙයි. ඒක අපි පනවාගත්තු ප්‍රඥාක්ති විතරයි ඒවා. සම්මුති සත්‍යයෙන් ඉක්මවලා පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ මේ අපි මේ ලෝකේ නිර්මාණය කරන ලෝකය මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. ඇත්ත ලෝකේ නෙවෙයි. දැන් අපි පසුගිය දවස්වල සඳහන් කළා දැන් එක්තරා මිනිසෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ මුවෙක් ඝාතනය කළා. පැටියෙක් කෙන මුවෙක් මුවම්ම කෙනෙක් ඝාතනය කළා කැලේදී. ඝාතනය කර ගමම්ම මේ මිනිහට දැඩි පිපාසයක් ඇති වුණා. වතුර තිබහක් ආවා. මේ මිනිහ කැලේට ගියා. කැලේ ආරණ්‍යයක් තිබුණා. ආරණ්‍යේ හැම කුටියකම කල තිමිච්ච වතුර කර ඇල ඇර ඇර බැලුවා. එක කලයකවත් වතුර නැහැ. එතකොට මේ හාමුදුරනේ බණින ගැටයි වතුර ටිකක්වත් ගෙනත් තියන්න බැරිද කියලා. හාමුදුරු කියනවා බලන්නේ වතුර පිරලා තියෙන හැම කලයකම කියලා. එතකොට දැන් කලවල වතුර තියෙනවා. මෙයාගේ මේ අකුසලයේ බලවත්කම නිසා මේ ආයතන සම්පූර්ණ වෙනස් වෙලා ඔහුට මේ වතුර පේන්නේ නැහැ. එතකොට මෙන්න මේක තමයි මේ පරමාර්ථ සත්‍යය කියන ලෝකය. දැන් මෙතන වතුර බෝතලයක් තියෙනවා නම් සම්මුති සත්‍යින කියන කවුරුත් තා මේක කාටවත් වතුර බෝතලයක් මේ පේන ඕනගෙන උටරන් තියමහක් නිවා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ සමාන ආයතන ටිකක් මේ මොහොතේ තියෙන කටිය දිහා බලලා මේ කියන්නේ. නමුත් පරමාර්ථ සත්‍යයට යනකොට මේක වතුර වෙන්නේ මගේ ලෝකෙට මේ මොහොතේ. මේක මේ මොහොතේ වතුරක් වශයෙන් පේන මට මගේ ආයතන වෙනස් වුණොත් අකුසල කර්මයක් බලවත් වෙලා මේ වතුර ටික මට ලේ වගේ සැර වගේ තමයි මට පේන්නේ. එතකොට මට බොන්න බෑ මේක. අන්නේ පරමාර්ථ සත්‍ය පිළිපදලා තමයි බුදුහාම දේශනා කළේ. ඒක ඒ ලෝකයේදී මේ මොහොතේ හටගන්න නිරුද්ධ වෙන ලෝකයක් මේ තියෙන්නේ. රෙඩිමේඩ් ලෝකයක් නෙවෙයි. ඒ මොහොතේ ශනිකව අපි නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. අන්නේ ලෝකයක් එක කියනකොට මං ගියා ආත්මේ හිටියා මේ ආත්මේ ඉන්නවා මේ පින් කළා නැවත ඊළඟ ආත්මයට යනවා කියන කතාව අතෙන්දී ප්‍රායෝගිකව අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් පරිලාවක් නැහැ කියන එක නෙවෙයි කියන්නේ. අර පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව තියලා කියනකොට ඒක සත්‍යක් නෙවෙයි. ඒකෙන් කියන්නේ සම්මුති සත්‍යයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. දැන් අපි වුණත් ඕනම දෙයක් දැන් අපි කියමු අහසේ අපි බලන අහස දෙයක්. බලනකොට අපට ඒක තාරකාවක් වගේ පේනවා. සියුම් උපකරණයකින් බලනවා. බලනකොට තාරකාවක් නෙමෙයි ගැලැක්සියක් නේ. තාරකා ලක්ෂ ගණනක් එකතු වෙච්ච අර වටේට යන සර්කල් එකක් නේ. ඒක තමයි අපට ඈතට පේන තාරකාවක් වගේ. දැන් ඇත්තෙම අපි අහස බලනකොට සම්පූර්ණයෙන්ම අපට පේන තාරකා කියලා නෙනේ. ඒ තාරකා වශයෙන් පේන ලක්ෂ ගාන තාරකා නෙවෙයි. මොනවද ඒ? ඒවා ගැලැක්සි මන්දාකින් ඒවා. එතකොට ඇත්ත එක තාරකාවද ගැලැක්සියද? ඔව් ගැලැක්සිය තමයි අපි යම්සි විදියකට හිතන විදියට. එතකොට අපිට පේන්නේ ඔව් පේන්නේ ප්ලැනට් එකක් වගේ නම ගැලැක්සියක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මෙතන දැන් අපිට පේනකොට අර තාරකාවක් පේනවා වගේ මෙයා නැවත ඉපදෙනවා කියලා පේනවා. නමුත් අර සියුම් උපකරණයෙන් බලනකොට පේන්නේ නැවත ඉපදෙන එකක් නෙවෙයි මේ හැම මොහොතෙම නිර්මාණය කරගන්න ශෙනික ලෝකයක් කියන එක තමයි පේනවා. පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව බලනකොට. ඒක සරල උදාහරණයක්. ඒකෙන් කියන්නේ හැබැයි ගැලැක්සියත් ඉස්සරම තියෙන දෙයක් කියලා නෙමෙයි මේ කියන්නේ. ඒකත් තව සියුම් හොයන් ගියාට පස්සේ අන්තිමට බලනකොට ඇත්තටම මේ අලු දෝවිලි මට්ටමට ශෙනිකව තව තවත් සියුම් බලන්න පුළුවන්. ඒකට සාපේක්ෂව අනිත් එක වෙනස් වෙනවා ඒක. ඉතින් අන්න ඒ වගේ ගැඹුරු දෙයක් තමයි මේ සාකච්ඡා කළේ. ඒ නිසා මේ මැරෙන සත්‍යයම නැවත ඉපදෙනවායි කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ වෙන සත්‍යයක ඉපදෙනවා කියලා කියන්නේ නැහැ. වෙන සත්‍යයක ඉපදෙනවා කිව්වොත් උච්ඡේදයට යනවා. උච්ඡේද දෘෂ්ටියට යනවා. මේ සත්‍යයම ඉපදෙනවා කිව්වොත් ඒක සාස්ත්‍ර දෘෂ්ටියට යනවා. ඒතර බුදුදහම මේ සාස්ත්‍රත උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙම මිදලා අස්මින් සති දං හෝති අස්මෙන් අසති දං හෝති කියන පරිසම්පාද න්‍යාය මත ඉඳගෙනයි මේ දහම් බුදුදහමට විස්තර කරන්නේ. ඇත නැත කියන අන්ත දෙකට යන්නේ නැහැ. හේතු තියෙනකොට තියෙනවා හේතු නැති වෙනකොට නැහැ කියන එක. දැන් මෙතන ශබ්දයක් බලන්න. මේ ශබ්දේ තියෙනවා කියලාද අපි කියන්නේ නැහැ කියලාද? ඇත්තෙන්ම අපි දෙකම කියන්නේ නැහැ ඇත්තෙන්ම. මොකද එකක් විතරක් කිව්වොතින් අනිත් එකට සාපේක්ෂයක අසත්‍යයක් වෙනවා. මේක හේතු දෙක තියෙන දැන් මේක නැහැ කිව්වොත් කෝ පෙන් කෝ නැහැ නේ ඇඟිලි වල කොහෙවත් ශබ්දේ නැහැ කියලා කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තියෙනවා කියලා කිව්වොතින් තියෙන එක පෙන්වන්න ඕන. නැහැ කියලා කිව්වොතින් ආයි ශබ්දව නම් හරි ගස්සලා පෙන්වන්න පුළුවන්. ඒතර මේ ශබ්දය කියන එක ඒ මොහොතේ හටගත්තු දෙයක් කියන එක Taman නොනින් දකින්නට ඕන. මෙන්න මේක තමයි පරිසම්පාදයේ මත තුල ඉඳගෙන මේ දහම තුල යෑමේ අනිසංශය. එතකොට පරිසම්පාදයේ තේරුම් ගැනීම චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න හේතුවක් වෙනවා. චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම ත්‍රිලක්ෂණ තේරුම් ගන්න හේතුවක් වෙනවා. ඒ සියල්ලම තේරුම් ගැනීම සතර සතිපට්ඨානයේ වැඩලා ඒක ප්‍රතිඵල ලබා ගන්න හේතුවක් වෙනවා. හොඳයි පින්නතුනි අද විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන් ලීලාගරු සිංහ මහත්මිය තමන් නමින් මිය ගිය ආදරණීය සොහොයුරියට මීට 3 මාසයක කලින් අභව ප්‍රාප්ත ඉන්ද්‍රානි සමරකෝන් මහත්මියට පුණ්‍ය ආනුමෝදනා කරන්නට එනිසා ඒ තමන්ගේ සහෝදරියතුළු පින්නතුන් නමින් මිය ගිය යම්තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුකින් සිටිත්නම් ඒ විතරක් නෙමෙයි මේ විශ්වය පුරාම යම්තාක් සත්‍යයන්කින් අපේක්ෂාවකින් යම් කිසි තැනක සිටිනවා නම් ඒ සියලුම දෙනාමත් ඔබ උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කළ මේ සියලුම පින් කමලානිසංස අනුමෝදන්ව සුවපත්ත්වවා අවසන ඒ හැම දෙනාම උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මෙතුම් පින්කම ආනිසංසයෙන් සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ විශ්වය පුරා සිටින යම්තාක් දෙවිවරුන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව වඩ වඩා දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. පින්නතුන් සිදු කරන එවාගෙම පින්නතුන්ගේ ඥාති මිත්‍රාදීන් සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා. පින් අනුමෝදන් වන දෙවියන් මේ සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්නතුන් අද දින සම්බුදු තෙමගුල සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වයේ පරිනිර්වාණය කියන මේ උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරලා සිදු කරපු සීල වැඩසටහනෙහි මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට පින්නතුන් හැම දිනෙකම මහ ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් සහභාගී වුණා. පින් වැඩෙන විදියට පින්කමන සිදු කළා. ඉතින් මේ රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්සල සේවා, වඩ වඩාත්ම මේ දහම් මඟ තුල ඉදිරියට යන්නට නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, කල්‍යාණ මිත්‍රත්වයේ සැලසේවා. රැස් කරගත් මේ උතුම් පින්කමලානි සංසයෙන් අප හැම දිනාටම සුගති සම්පත් කෙලවර උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛාං බයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේපි පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.